අද දින ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්තැන්න ශ්‍රී පුණ්‍යෝධිහාරාමාධිපති පූජ්‍යපාද පිළිකල මීමුරේ ධම්මවංස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. චක්කවාලේසු වත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝච බුද්ධං ච ධම්මං ච සංඝං ච සරණං ගතෝ සත්තාරි අරිය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති ඒතං කෝ සරණං ඛේමං ඒතං සරණමු සමං ඒතං සරණමාගම්ම සබ්බ දුක්ඛාපමුඤ්ඤති ඉති සදහවතුනි අප මෙම නාලිකාව ඔස්සේ ධර්මදේශනා කරමින් බුදුදහමෙහි ආවරණය වූ තැන් නොදුක් තැන් සම්මිත සදොස් තැන් විවරණය කරමින් සිටිනවා. මෙම නාලිකාව ඔස්සේ අපට සවන් දෙන බොහෝ පිරිසක් සිටින බව අපට දැනගන්න ලැබෙනවා. ඔවුන් අපට විවිධ ප්‍රශ්න යොමු කරනවා. ඔවුන් අපට ප්‍රශංසාවන් කරන ලබනවා. මේ කාරණා තුළින් අපි බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේ අපේ සැනසීම පිණිස වදාළා වූ ධම තේරුම් අරගෙන තමා ඉන්න ස්ථානයක තමන් සතු උතුකම් ඉටු කරමින් නිවන සැනසෙන සැනසිදායක ජීවිතයක් ගත කරන මිනිස් තරපුරක් ඇතිවීම ගැසීමයි අපේ බලාපොරොත්තුව. ඒ සඳහායි අපි විවිධ කරුණු පැහැදිලි කරමින් සුබව දැනුවත් කරන ලබන්නේ. එතෙන් විට අප ආමන්ත්‍රණය කරන අය බොහෝ කල් අවුරුදු 8ක් 10ක් 30ක් විවිධ දහම් මඟවල් ඔස්සේ යමින් යම් යම් දේවල් හොයමින් සිටත්තයි. එවුදු අයට තමයි මේ කරුණු වඩා තේරුම් ගැනීම පහසු වෙලා තියෙන්නේ කියන එක අප සමග කරන සංවාදයන්දී අපි තේරුම් ගන්න ලබනවා. මේ නිසාම මගේ අවධානය යොමුන තවත් කරුණක් තිබෙනවා. කලකපතන් මගේ සිතේ තිබුණ සෙවීමක් තිබුණා. මේ සෙවීම පිළිබඳ අදහස් මා ධර්ම දේශනා කරන මගේ විහාරස්ථානය ඇතුළු යම් යම් තැන්වලදී ඉදිරිපත් කර තිබුණත් මාලිකාවක් මගින් ලෝක ඉදිරි ප්‍රකාශයක් කරලා තිබුණේ නැහැ. මේ කරුණ පැහැදිලි කිරීම කරන්නට මට කිසියම් ආකාරයක පිසුකමක් තියෙනවායි කියලා මා හිතනවා. පැවිද්ද ගුරුවරයෙකුගෙන් ලැබෙන දෙයක්. සාමනීර භූමිය දහම් ඉගෙන ගන්න ආකාරය. උපසපන් භූමියන් දහම් ඉගෙන දැක්සයි කියන එක. වසර දහසක් උදායක් උපසම්පදාව පහවෙනියන් මේ දහම තවත් කෙනෙකුට දෙන්නට තරම් හැකියාවක් තියෙනවා කියන එක. මේ වසර 20ක් උපසපන් භූමිය පසු කරන යන මහා පෙරවරෙක් වෙනවරයෙක් වෙනවායි කියන එක. මේ තමයි සාමාන්‍ය පිළිගැනීම. ඉන්පසු දහමට ලැබිව ධර්මයේ විවරණය කිරීමේ අයිතිය අයිතිදෙනවා සුදුසු පන්ති වෙනවා. දහමට ලැබිව දහම කිසියම් ආකාරයක දහමට ආදරින් දහමේ සදස්සීකම් නැත්නම් මොකක් හෝ ප්‍රමාද දෝෂයක් නිසා ලෝකෙම කතා කරන්නේ සහ ලෝකයාගේ යහපත සඳහා ඒ කරුණු පැහැදිලි කිරීම කිසිවිටක් දුරු දහමට කරන නිගරු කිරීමක් අධිකමක් වන්නේ ඒක තේරුම් ගන්නට වෙනවා. එමනම් මේ පිළිබඳව මගේ අවධානය යොමු වන කරුණ තමයි යොමු වන්නට කැමතියි. පස්සේ ධම්මපදයේ ගාථා දෙයක් මම මේ ගත්තේ උදව්වට. ඉතින් ගාථා දෙකේ කියන කරුණක් තියෙනවා. තවමතර ගාථා උපත නැදට තියෙනවා. මම ඒක ගත්තේ නැහැ මාත්‍රා පාඨය වශයෙන්. යමෙක් බුදුන්ද දහම්ද සංඝයාද සරණ ගොස් ආරි සත්‍ය මනාව දැකගන්නේ නම් දුකත් දුක හේතුවත් එමෙති උතරත් මාර්ගයක් කියන මේ කාරණේ වදාගන්නේ නම් ඒ සරණ උතුම් බවත් ඒ සරණ සියලු බිය දුරු කරන බවත් ඒ සංකෝ සරණං කේමං ඒ සරණ සියලු බිය නැති කරනවා ඒ තම කර්ම උත්තමං ඒ සරණ උතුම් වෙනවා ඒ සරණ යාම සියලු දුකින් නිදහස් කරන ලබනවායි කියන එක බුද්ධ වචනයක්. බුදු වචනේ යමක් වදාලා නම් එය සිදු වෙනවා කියන එක තමයි උන්වහන්සේ කියන්නේ. එහෙනම් මේ වර්තමානයේ පවතින පෙරවන් සරණ යාම තුළ ඒ සියලු දුකින් නිදීම සමාජය තුළ සිදු නොවන්නේ ඇයි කියන ගැටලුව මගේ සිතේ කලක් තිබුණා. එනිසා මේ පිළිබඳව අපි කලක් තිස්සේ සොයාබලන ලැබුණා. එනිසා සොයාබලමින් ලැබීමේ ප්‍රතිඵලය තමයි මා ඔබට අද මේ විවිධ සූත්‍ර දේශනාස්ත්‍රයෙන් පැහැදිලි කරන්න කල්පනා කරන්නේ. අවධානය යොමු කරන්න ඔබේ ජීවිතයට. ඔබට ලැබුණ පෙරවන් සරණ කෙසේද? එය බෞද්ධ පෞලක උපන් දරුවෙක් වශයෙන් මව හෝ පියා සමග විහාරස්ථානයේ යාමේ ප්‍රතිඵලයක් වශයෙන් බුද්ධ පූජාවේදී හෝ ධර්ම දේශනාවලදී හෝ අවමගුලකදී හෝ විසරණ සහිත පන්සිල් ගැන්වීමේදී තමයි ඔබ පළමුව හෝ දෙවනුව ආදී වශයෙන් මේ බුදුන් දහම් සමුන් සරණ යාම කියන ලැබුණේ. හැම දිනම කරලා තියෙන කාරණේ මේක තමයි. එහි එසේ පෙරවන් සරණ ගිය අයම තමයි පසුකාලීනව අනුගෝසුවන් බවට පත් වෙලා තියෙන මේ රටේ. කලුවේ සිටිය යුතු රටේ විවිධ තැන්වල විවිධ අනුගෝසුවන් පහළ වෙනවා. කැලෑවරුන් පහළ වෙනවා. විශේෂයෙන් පහළ වෙනවා. උන් උපතින් බෞද්ධ වූ පමණින් මේ කටයුතු කරනවා නම් එහෙනම් උන්ට පෙරවන් සරණ පිළිය නොහැකි. පෙරවන් සරණ තියෙන කෙනෙකුට මේ දේවල් කරන්න බෑ. එහෙනම් ඒකට හේතුව කුමක්ද? ඒ කියන විදිහ දුරාචාර සම්පන්න අවකඩක් යමෙක් බෞද්ධ කියන කෙනෙක් අතරින් සිදු වෙනවා නම් ඒයින් කියවෙන්නේ විවරණේ වන්නේ ඔහුට පෙරවන් සරණ කරගන්න නැති බව. එතන නිසා පෙරවන් යන කුමක්දයි හොයන්නට වෙනවා. ඒදී ඔබට දැනස දකින්න තියෙන අර්ථයෙන් තමයි බුදුන් බුදුරජාණන් වහන්සේ දහම් ධර්මයේ සංගය. මේ අර්ථයෙන් තමයි මේ සමාජයේ මේ විවරණය කරනු ලබන්නේ. ඔය සිතිවි ඒවා එක්කම ගැටලුවක් අක්ක නැහැ. නමුත් එසේ තෙරුවන් සරණ ගියායම නේද මරණින් මතු නිවනක් හොයන්නේ. එසේ තෙරුවන් සරණ ගියායි කියන අයම නේද අනාගත බුදුහාමුදුරන්ගෙන් බණ අහන්න ලකින්න කල්පනා කරන්නේ. නමුත් තෙරුවන් සරණ ගියොත් සියලු දුකින් මිදෙනවායි කියන එක බුද්ධ වචනය. ඒක තේරෙන්නේ ජීවිතයෙන් වෙන්න ඕන කරුණ. වෙන නිසා මේ ඔස්සේ අපි මේ තෙරුවන් පිළිබඳ සොයා බලමු. පළවෙනි කරුණක මායනෝ ඒ තමයි බුදුරජාණන් වහන්සේ සකීය පන්සාලිස් සසත බුද්ධ සමය තුළ සමාජය උදෙසා දේශනා කළ වූ සූත්‍ර දේශනාවල තියෙන අපට උපුටාගත හැකි පළවෙනි සංගායනාවේ ආනන්ද හැමුදුරන් විසින් කළ ප්‍රකාශයක් ඇතුළත් එවන් මෙන් සම්පාදයේ සහිත මේ සූත්‍ර දේශන අපට පිටිකේ පරිහරණය කිරීමේදී නිරන්තරයෙන් මොන ගැටෙනවා මා දකිනවා මේ සූත්‍ර දේශනාව කොටස් තුනකට බෙදන්න පුළුවන් කියලා. ආනන්ද හාමුදුරුවන්ගේ පූර්විකාව බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි කිරීම ධර්මස්තෝණී පුද්ගලයාගේ ප්‍රශංසාව. ඒකට මුල්ආග කොටස් එක මොඩර්නේ නෙමෙයි ප්‍රතිචාර. නැත්තම් වාර්තාව. මේකටයි ධර්මය. මමින් දැක්ල කරුණක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ කිසියම් තැනක කිසියම් දෙයක් කළා නම් ඒ කළදී ඒ ආකාරයෙන් වාර්තා කිරීම ආනන්ද හාමුදුරුවන්ගේ යුතුකමයි. ඒ වාර්තා කරණයේදී එවන් සංපාඨය තුළ කිසිම තැනක උන්වහන්සේ වෙත පැමිණි භික්ෂූන් හෝ උන්වහන්සේ වෙත පැමිණි ගිහි සමාජයේ කවුරු හෝ පැමිණ වැඳ එකක් පසුක වාඩි වී තැනක් විමසුවා කියන අර්ථය හැරෙන විට පැමිණ වාඩි වී තිසරණ සහිත පංචශීලයේ සමාදන් වී බණාසන්ත වාඩි වුණායි කියන තැනක් නැහැ. එන්කින් බුදුන් වහන්සේ පළමුව මේ සමාධිය පෙරවන් සරණ ගත කොට නැහැ පංචශීල සමාදන් කොට නැහැ. වර්තමාන අපේ රටේ පවතින චාරිත්‍රයක් තමයි මේ හැමතැනම තියෙන ආගම ශීක්‍රීම කියන වචනේ යටතේ මේ පෙරවන් සහිත පංචශීලය සමාදන් කරන්නේ. ඒක අපි පනවාගත් දෙයක් සම්මත කරලා ඔක් ඒ සම්මතයේම සමහර විට ඉන්නහට යාමට අපිට බාධාක් වෙලා තියෙනවාද කියලා මට හිතෙනවා ඉන්නහා නොසෙවීම තුල. ඒ නිසා ඔබ අපේකට මේ සොයන්න යන්නේ. දැන් ඔබ සවන් දීලා කල්පනා කරන්න උපාලි සූත්‍රය. එමත් නැත්නම් තවත් විවිධ සූත්‍ර සීසේන අපද සූත්‍රය. එතකොට සම්දානී සූත්‍රය පමණක් නෙවෙයි උන කරම්. මේ සූත්‍ර දේශනාව බුදුන් වහන්සේට ඉදිරිපත් කළ තැනේ ප්‍රතිඵල. ඔබේ වාය අවසානයේ දකින්නේ කොහොමද? ඒ ධර්මස්වණේ කරපු බුද්ධයාගේ පැහැදීම උන් ප්‍රකාශ කරනවා. අභික්ඛන්තම් භෝගෝතම අභික්ඛන්තම් භෝගෝතම සියතාපි භෝගෝතම නික්කුජිතං ආඋප්පජේ කියන පාඩේ. අමිත පෙරත් මේ සමහර ධර්ම දේශනාවලදී ඔබට දක්වලා තිබෙන බැවින් සියල්ල පැහැදිලි කරන්නේ පාලීන් කියන්නේ. දේශනාවේ මනස්කාන්ත බව දේශනාවෙන් ඔහු ලැබූ ආලෝකය සවන් දෙන්න පුද්ගලයා නික්කුජ්ජ සංවායි කුජ්ජය ගතිකුරුකලග පුදුකුරුකල හා සමානයි පටිච්චන්නං ආවිවරේය වසාති බුදයක් විවර කරලා පෙන්වනවා හා සමානයි මූලස්වාමන්තං ආසික්කේය මංගුලා වූ පුද්ගලයකට මඟ පෙන්වනවා හා සමානයි අන්ධකාරේ වා තේලපද්දෝ සංගාරේ චක්කමන්තෝ රූපානි දක්කි අන්දරේ ඉන්න කෙනෙකුට දැස් තියෙනවා නම් රූප බලන්න කියලා තෙල් පහනක බලලා දුන්නා හා සමානයි. ඔබ වහන්සේ අව달 දහමකට තේරුණා. අද සිට මම බුදුන් දහම් සමුන් සරණ ගිය ශ්‍රාවකෙක් කර සැලකසෙක්වා. ඒ පමණක් නෙවෙයි. පසිකාරබ්බාදී සූත්‍රවල පෙරවන් සරණ ගිය උපාසක භාවයේ පමණක් නෝ අලත්ත පබ්බජ්ජං අලත්ත උපසම්පදං දසහ උපසම්පදාවක් ලබා තිබෙනවා. තව කෙනෙක් හම් වෙනවා අද තියෙන කත් වෙනට බුද්ධ කාලයේදී උන්වහන්සේගේ ඒහි වික්ෂභාවයේ වෙන පැවිද්දට පමණක් දෙවෙනිවන අනජානාමි වික්‍රේ ඉමේ කිත්තේ නිස්සරණාගමනේ හිප්පබ්බජා උපසම්පදං කියන බුද්ධ වචනයම. අනනි මම මේ පෙරවන් සරණ යාමෙන් පැවිද්ද සහ උපසම්පදා වන දෙනවදාර. අපියේ සත්‍යයක් වශයෙන් පිටුවත් එහෙම පෙරවන් සරණ යාම යනු පැවිද්ද සහ උපසම්පදාව දීමට තරම් බලවත් එකක්. එන්න අපි සංසන්දනය කරමු. බෞද්ධ පෞලක කෙනෙක් ඉදදී වාචිකව පෙරවන් සරණ කියනවා වශයෙන්. සූත්‍ර දේශනාවල අන්තර්ගතේ පරිහරණය කිරීමේදී බණ ඇසූ පුද්ගලයන් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා මම අද පටන් පෙරවන් සරණ දීපෙලි කොට සලකන්න. එතකොට පෙරවන් සරණ බුදුරජාණන් වහන්සේ දුන්නා නෙවෙයි බණ ඇසූ හැ උන්වහන්සේගෙන් ආයතනයක් කළා අදටත් මම පෙරවන් සරණ කරගන්නවා. දැන් හිතන්න පාරම්පරික පෙරවන් සරණ යාම එකක් ධර්මීය වැටහි පෙරවන් සරණ යාම තවත් එකක් කියන එක තේරුම් ගන්නත් ඔබට මේ කරුණ පැහැදිලි වෙන්නේ. පාරම්පරික පෙරවන් සරණ යාම යන්නේ වාචික දෙයක්. ඒ කිසිවෙක් කුඩා කාලේ මාහිතන ආකාරයට අර්ථය දැනගෙන කියු දෙයක් නෙවෙයි. එතකොට මේ පෙරවන් සරණ යාම වචනෙන් කීමත් පෙරවන් සරණ කර ගැනීමත් එකක් නොවේ. දෙකක් තියෙනවා. මේක මම කල්පනා කරන්න. කෙනෙක් ගමනක් ගාමට කල්පනා කරලා උදේසට හවස දක්වා දුර ගමන. සතිය වාහනේ වාඩි වෙනවා. වාඩි වෙලා ඉවරේ පූර කෘත්‍යම් කියනවා උන් සතුවත් වාඩි වෙනවා නේද? මම රියපදවෙමි කියලා කියන්න පටන් ගන්නවා. ඔව් මම රියපදවෙමි කියන වාක්‍ය ජීවිතයේ උදේසකම් සංඥාව දක්වා කිවත් ඒ පණ ගන්නවා ගියේ නැත්නම් ගමනාන්තය දකින්නට පුළුවන්. යමෙක් මම රියපදවෙමි කියන එක වෙනුවට රියපදවන්ට ආරම්භ කරනවා. ඒ පදවන කෙනා ගමනාන්තයට යනවා නේද හවස් වෙනකොට. එනිසා බුදුන් සරණයි ආනකීමත් බුදුන් සරණ කර ගැනීමත් මෙන්න මේ රියපදවීම කියලා රියපදවනවා කියලා කියනවා සහ රියපදවනවා වගේ. දැන් මෙතන මේ සමාජයේ පවතින රියපදවනවා කියලා කියන අය බහුතරයක්. පදවන්නේ නැහැ කවුරු. දැන් අපි මේ ධර්ම දේශනා කරන්නේ ඔබේ රිය සංසාර ගමනේ ඔබ අරන් යන රිය නිර්වාණ ගාමි ප්‍රතිපදාව ඔස්සේ දුක්ඛ නිරෝධය තත්වා පදවන්න කියන්නේ අපි හදන්නේ. ඔක් කියතිය ඉන්නේ නේ. ඒ කියතිය ඉන්නේ කේ හානි මා කියන්න කැමති අන්නේ කින්නේ හට කිසිෙක එහි අරුත හොයන්නේ නැහැ. ඒ නිසාම වුන් සරණාගමනේ ගියාය නෙමෙයි සරණාගමනේ කිව්වයි බවට පත් වෙනවා. ඕනනම් පුංචි උපහාසයක් එකතු කරන්න. අම්මෙක් වන්දනා කරන නිවසක දරුවන් සමග අත් සම්මතනෙක්. සොරපරේට ගිරවෙක් කියන හැදුවොත්. ඔය ගිරවත් එක දවසක් අහගෙන ඉඳලා ගෙදර ඉන්න කට්ටිය කියන දේවල් කියන්න පටන් ගන්නවා. අම්මේ තාත්තේ අක්කේ නංගේ. දරේනාවත් උටක් මේක මාසයක් විතර හැමොත් කියන අච්චම්ම බුද්ධං කරණං ගත්තාමි ධම්මං කරණං ගත්තාමි සංඝං කරණං ගත්තාමි කියලා දේවනවත් දේවනවත් කරම යනවා. අර ගිරවත් ඕක ඊට පස්සේ කියනවා නේ. දැන් මම ඔබේ අවධානයට යොමු කරනවා. එතකොට ගිරවත් දේවන් කරණ කිහින් දෙහෙම කියන්න ගත්තොත් උදේ දවසේ හවස. ඒක වාචික දෙයක්. උන් සිංහල මොකක්වත් දන්නේ නැහැ. උන් සබ්දයක් විතරයි උච්චාරණය කරන්නේ. ඒක අපි එකට නිරාකරණාගමනේ කියලා නමක් තිබ්බොත් එහෙම පෙරවන් හඳුනා ගන්න නැති අය ගාව තියෙන තරණාගමනයක් නිරාකරණාගමනයක්ම වෙයිද මෙන්න මේ ඔස්සේ අපි මේ පෙරවන් හඳුනා ගන්න යන්න වෙනවා මොකද පෙරවන් සරණ යාම බුදුන් වහන්සේ වදාරනවා සියලු දුක් කිම් මිදීම පිණිස හේතු වෙනවායි කියලා මේ කියවීමෙන් කිසිවෙක් මිදුනේ නැත්නම් මේ පෙරවන්ට ඊට වඩා ගැඹුරු අර්ථයක් තිබෙනවාද කියන එක කතා ගන්න වෙනවා අපිට මේ සඳහා අපි අපිට කරන්න ඕන. අපි ඊට පස්සේ එහෙමනම් තේරුම් ගන්න ඕන මේ පෙරුවන් කියේ තව තියෙන බලවත් බවක්. අපි හිතනවාට වඩා. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ වේලාම සූත්‍රය දේශනා කරමින් තමන් වහන්සේ දිවි කල පෙර ජීවිතයක වේලාම වමන බවට පත් වෙලා දානයක් දීම පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කරනවා. අන්න එහි පෙරුවන් තියෙන තැනක් තියෙනවා. අන්නේ තැන හොයාගන්නේ මොකතරම් පහළ බිහිවෙද කියලා දැනගන්න. වේලාම ගම්නාගේ දානිය ගැන මම මෙතන විස්තර කරන්නේ කෙටියෙන් කියන යනවා. වේලාම ගම්නාගේ දානිය මහත්ඵල මහානි සංසකරන දිට්ඨි සම්පන්නයෙක්ට මාර්ගඵලලාභී කියලා දෙන්නේ නැහැ කියලා කියනවා. ඒ දිට්ඨි සම්පන්න නොනාය 100කට දෙනේ දානික වඩා දිට්ඨි සම්පන්නකවත් මාර්ගඵලලාභී සෝවාන් එකතු දුලයකට දෙන දානිය වඩා තානි සංසයි. මහත්වදාරන්නේ. සෝවාන් පුද්ගලයන් 100කට දෙන දානයට වඩා සකෘදාගාමී එක පුද්ගලයෙකුට දෙන දානය අනිසංසයි. සකෘදාගාමී පුද්ගලයන් 100කට වඩා අනාගාමී එක් පුද්ගලයෙක් විසින් දෙන දානය වඩා අනිසංසයි. අනාගාමී පුද්ගලයන් 100කට වඩා රහතන් වහන්සේ නමකට දෙන දානය මහත්ඵල මහානිසංසයි. රහතන් වහන්සේලා 100කට වඩා පසේබුදුරෙකුට දෙන දානය මහත්ඵල මහානිසංසයි. පසේබුදුරු 100කට වඩා බුද්ධත්වමුඛ ආරිමහ සංඝරත්නයට දෙන දානය මහත්ඵල මහානිසංසයි. බුද්ධත්වමුඛ මහා සංඝරත්නය දෙන දානයට වඩා සතර නිසායෙන් වඩින්නා වූ පූජනීය මහා සංඝරත්නයට ආරාමයක් කරවා පූජා කරන එක මහත්ඵල මහානිසංසයි. ක්‍රමයෙන් ගැඹුරු තේනවා මෙන්න ආමිස පූජාවේ ආනිසංසය. ඊළඟට තියෙන්නේ ඔබ මොකක්ද දන්නවද? සතර දිසාවෙන් වඩින මහා සංඝරත්නයට ආරාමයක් සාදා පූජා කරනවාට වඩා සදහිතින් පෙරවන් සරණයක යමේක මහත්ඵල මහානිසංසය. දැන් ඔබ ළඟ තියෙන්නේ මේ පෙරවන් සරණ යනවා කියන එක මේ සදහිතින් පෙරවන් සරණ යන මහත්ඵල මහානිසංසයකද නැත්නම් ඔය ඔක්කොටම බාල නිකම්ම කියන එකක්ද ඔයිපත් පෙර තියෙන නිකම්ම වාචික එකක් බව ඔබට දැන් වැටහි යනවා ඇති එහෙමනම් මේ අපි ගෙරෙන්ට වෙනවා මේ සතර දිසාවෙන් හදන ආරාමයක් වෙන හතර දිසාවෙන් වඩින පූජනීය මහා සංඝරත්නයට එකල ආරාමයක් සදා පූජා කරනවාට වඩා මහත්ඵල වූ මේ සදහිතින් පෙරවන් සරණ යන තැනට දක්වා අපි මේක දිනු කරන්ට වෙනවා. මෙන්න මේ දිනු කරන්ට ආමේදී අපට පරිහරණය කරන්ට වෙන කාරණයක් තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම දේශනාවල බුදුරජාණන් වහන්සේ බුදුන් කියන කවුද බුදුන් කියන්නේ කවුද කියන එක පැහැදිලි කරලා තියෙන ආකාරය. අප කියෝරෙන් කියෝරයන්. ඔබ ඔබේ ළමා කාලයේ සිට ඔබ ළමා කාලයේ විහාරස්ථානට ගිහිට ඔබේ අම්මා හෝ තාත්තා සහෝදරයා ඔබට පින්තා නේද බුදු? අන්න පුතේ බුදු සාදු. මේ විහාරයේ වැඩ සිටින පිළිම වහන්සේ. එදා අපි බුදුන් කියලා හිතුවේ පිළිම වහන්සේට. බුදු චරිතය කියාගෙන යනකොට තේරෙනවා මේ සිද්ධාර්ථ කියලා කුමාරයෙක් ඉතිරිලා බුදු බවට පත් වෙලා ඉන්දියාපුර අසංඛාරයේ කරමින් පොදු ජන සෙකසලසුවා පොදු ජන සාවගේ පමණක් නෝ දෙව් මිනිසුන් සියල්ල දුකින් මිදීමේ මගක් දේශනා කරයි කියලා. එතකොට අපට බුදුන් යනු ප්‍රතිමාවක්ම පුද්ගලයෙක් බවට පත් වෙනවා. පුද්ගලයා ඊට පස්සේ ගම්යම් ගම්බලා වැඩම කළ ආකාරය ධර්ම දේශනා කළ ආකාරය අපිට මතක් කරගන්න පුළුවන්. නමුත් අපට ඒ පිළිබඳ සිරුරක් මවා ගන්න බැහැ අපි කවුරුත් දැකලා නැති නිසා ඒ නිසා අපි එකේක කලා ශිල්පියා විසින් සිතුවම් කොට තිබෙන ආ උපතිමාස්ත්‍රයෙන් තමයි අපි මුලදී ජානන් මහන්සියගේ සෞම්‍ය බව හිතට හිතාගෙන ඉන්නේ. දැන් මේ උන්වහන්සේ බුදුන් කියන මට්ටමේදී අපට සිද්ධාර්ථ කුමාරයා හෝ තාපසතුමා හෝ රජතුමා නෙවෙයි බුදුන් කියන්නේ. විසත් පුනතෝ ද උදෑසන උන්වහන්සේ කිසියම් අධ්‍යාත්මික අවබෝධයක් ලබාගෙන ලැබුවා. එදයින් පස්සේදී බුද්ධ කියන වචනේ විවාහ වෙන්න ගත්තේ. බුද්ධ කියන වචනේ විවාහ ආර්ථයක් කළ තිබිදු නැත්තා අවදිවුත නැත්තා කියන අර්ථය. ඒ වෙයි අපි කතා කරන නින්දෙන් එහෙම නෙවෙයි. කෙලස් නින්දේ. මදන්නාතමෙන්. අන්ධ භාවයෙන් සිටි අයින් මේ බුද්ධ ස්වභාවය පිළිබඳව ඊළඟට තේරුම් ගන්න පුළුවන් කරුණ තමයි මේ බුදුන් වහන්සේ අවුරුදු 45ක් ධාරකේ තුලා චාරිකා කළ ඇතැම් බමුණ සුද්දසෝතරිකා වැනි අය සහ තවත් බුදුන්ට දේශ කළ කිසිේ දේවදත්තතුළු බුදුන් දැක්කේ නැහැ. දැක්කනම් ඔවුන් දේශ කරන්නේ නැහැනේ. දේශ කරන අපාගත වෙන්නේ නැහැ. එතකොට අන්නේ ඉතින්දී අපිට තේරුම් ගන්නට වෙනවා පුද්ගලයේ වශයෙන් සිරුරක් ලැබෙන ශරීරයකට පුරා සංචාරය කළා. ඒ දැසක මසකට දකින්න පුළුවන් දෙයක් නෑ මේ බුදුන් දැකීම කියන්නේ. අපේසේ නිගමනයක පෙළඹෙන්නේ සහිතකව. ඒ තමයි වක්කලි ස්වාමීන් වහන්සේට බුදුන් වහන්සේ වදාරා ත්‍රිවිණ බව මා මේකට ඔබට පැහැදිලි කරලා තියෙනවා. කින් කේ වක්කලි නාපෝතිකායන විච්ඡේන කියන වචනේ මේ කෝතිකාය නැත්තම් මේ දෙතිස් කොට්ටාසයන්ගෙන් සැදුනා වූ සිරුර දැකීමෙන් ඇති පළකුමක්ද යමෙක් මාදිසෝ ධර්මයේ දකීද හේමාද අන්නකෙන් අපට තේරෙනවා නම් බුදුන් දැකීමේ ඊළඟ අර්ථය ප්‍රතිමාවක් හෝ පුද්ගලයෙක් නොව ධර්මයේ දැකීමෙන් ලබන්න ඕන කියලා. බුද්ධකරිකාය සංඝාටිකරණ සූත්‍රයේ පහුදිනක මා උපුටා දක්වමින් පැහැදිලි කරවා දාලා යමෙක් මහන්සේගේ සංඝාටිකරණ සංඝාටික කියන සූත්‍රත සිවුරේ ගෑවෙමින් සිවුර කොනක හිටලත් බුදුන් දකින්න හැකියි. ගව ගණනක් ඇත සිටියත් ධර්මය දකින්නා බුදුන් දකී කියන්නේ. දැන් එතකොට ධර්මය දැකලා බුදුන් දැක්කහම ඒ බුදුන් සරණ කරගන්න පුළුවන්. දැන් ඔබ ධර්මය දැකලාද බුදුන් සරණ ගියලා මා කාලේ? නැහැ නේද? එහෙනම් ඒ සසර දුකින් මිදීම සඳහා වළංගු නැති වාචික සම්මුති සරණාගමනයක් පමණයි බාලයි හොඳ කරන්නේ. මේක සැබෑ තත්ත්වයට આવත් තමයි මම හිතන්නේ බුදුන් වහන්සේ වදාළ පරිදිම සියලු දුකින් මිදීමට පෙරවන් උපයෝගී කරගන්න පුළුවන්. පෙරවන් කියන වචන තේරුම රුවන් තුන. අපි රත්නත්‍රය කියලා කියනවා. රත්න කියන්නේ මණික්වලට. මණික්වලටත් වඩා වටිනා. එතෙන් පෙන්වන්නේ. සසර දුකින් මිදීම හැමෙදී සත් රත්නත්‍රය යන මණික්වලටත් වඩා වටිනා. එනිදි මම තව ඔබට අදහසක් ඉදිරිපත් කරන්න. ඔබ දන්නවා යම් සිල් තියෙනවා කියන්නේ. පංසිල් අටසිල් ආදී දේවල් සීලයක් බවට පත් වෙන්නේ කීනෙන්මව විරතියෙන් වෙන්නේ. මෙන්න මේ වගේ අපාතර තිබෙන වැරදි කමෝපායක් අනුගමනය කිරීමෙන් වෙන්වීම තමයි තිසරණ සරණ සීලය කියන්නේ. මේකත් සීලයක්. නමුත් මා දන්නවා මේ සමාජයේ බොහෝ දෙනෙක් තිසරණ සරණ යනවා. සීලයක් වශයෙන් අනුගමනය කරන්නේ නිකන් වාචිකව කියනවා විතරයි. ඒ නිසා මේ බුදුන් වහන්සේ වදාළ ධර්මය මේ යුගයේ අපි වඩා පැහැදිලි කරගෙන සැබෑ පිරුණ හඳුනා ගැනීම අපේ ජීවිතයේ සැනසීම පිණිස හේතු වෙනවායි කියන එක පිළිබඳව ඔබට මේ කරුණ අනුව පැහැදිලි වෙනවා ඇති. දැන් මේක කොටහෙන් නම් බුදුන් දැකලා නෙවෙයි බුදුන් සරණ යන්න ඕනේ. බුදුන් යනු සිද්ධාත් කුමරණ වේ නම් බුදුන් යන සිද්ධාර්ථ අවසතමාන වේ නම් බුදුන් යන බුදු සිරුරක් බුදුන් යන ධර්ම දැකීමෙන් දකින්න ඕන දෙයක් නම් බුද්ධ කියන தත්වය බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරලා තිබෙන්නේ කොයි ආකාරයකද? මෙන්න මෙතෙන්දී ඔබට මට යම් යම් පාඨ කීපයක් ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. ත්‍රිපිටකයේ තුල පවතිනවා සංයුත්තනිකාය සම්මිතනිකායේ වර්ග දෙකක් වගේම විශේෂයෙන් ඛණ්ඩ ප්‍රවග්ය සහ සලායතන වර්ගය අනිත් තැන්වලත් තිබෙනවා. මෙන්න මේ වර්ග දෙකෙහි පවතින කිසියම් සූත්‍ර වර්ගයක් පිළිබඳව සම්බුද්ධ සූත්‍ර සම්බුද්ධත් සූත්‍ර කියලා කියනවා. බුදුරජාණන් වහන්සේම බුදුන් වහන්සේගේ බුද්ධත්වය පිළිබඳ කරුණු පැහැදිලි කළ දෙසුම් තමයි මේ සම්බුද්ධත් සූත්‍ර කියලා කියන්නේ. අනිත් දෙන්නේ බුදුන් වහන්සේ වදාරනවා සංගීතිකායේ කන්දක වර්ගයේ සම්බුද්ධ සූත්‍රයේ තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ රූපස්ස නිබ්බිදා විරාගා නිරෝධා අනුත්පාදා විමුක්තෝ සම්මා සම්බුද්ධෝ ති උච්චති. මහණනි මේ තථාගතෝ සම්මා සම්බුද්ධානං වහන්සේ කියලා කියන්නේ රූපේ කියන ඇල්මෙන් නික්මී ඒ රාගෙන් මිදී ඒ නිරෝධ කොට ඇල්ම උපාදානයෙන් මිදී මිදීම සම්මා සම්බුද්ධයයි කියන ලැබෙන්නේ. පළවෙනි පාඩේ තමයි මාධ්‍යපත් වල ඊට පිටපත් කියලා ඉන්නවා. වේදනා සංඥා සංකාර විඥාන කියන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයේ කෙරෙහි පවතින ඇල්මෙන් මුලාවෙන් මිදීම වූ තැනට සම්මා සම්බුද්ධයයි කියන ලැබෙන්නේ. එහෙනම් ඒකට අපිට වචනයක් කියන්නට පුළුවන් පංචස්කන්ධය අනාත්ම සිද්ධාත් තාපසතුමා වෙසක් වුණ කොහොමද උදෑසන පංචස්කන්ධයේ ආත්ම භාවයේ දුරකට පංචස්කන්ධයේ අනාත්ම භාවයට පත්වීම තුළින් බුදුන් දැක්කා. මාගේ ඉඳලා අලුත් ආයත ආගෙන තේරුම් ගන්න. සිද්ධාත් තාපසතුමා බුදුන් දැක්කා. පළවෙනි වතාවට. එතකොට ඒ බුද්ධ කියන්නේ පංචස්කන්ධයේ අනාත්මය. එතකොට පංචස්කන්ධයේ අනාත්මයට පත්වනම කියන දේවල් මොනවද? පංචස්කන්ධයේ අනාත්මයේදී තමයි ජාති ජරා ව්‍යාධි ශෝක මරණ ලෝභ දේශ මොහ රාග දේශ මොහ මේ මොකක්වත් ක්‍රියාත්මක නැති අක්‍රිය. අක්‍රිය වුණාම එතන වාණ සංඛ්‍යාත දුස්තනව නැහැ. මුලාව නැහැ. මුලාව නැති බැවින් එතන නිර්වාණ කියලා කියනවා. දැන් එහෙමනම් මේ නිර්වාණ නැත්නම් මේ පංචස්කන්ධයේ අනාත්මීවත් පංච උපාදානේ දුරු නැන් පසුව ජීවත් වෙන ජීවිතයේදී සමුහංශේත අතලෝ දහම කයිද කිසිදු කම්පාවක් නැහැ. මේ සසර දුක්ඛෙන් මිදෙන තැනට නේද බුද්ධ කියලා කියන්නේ. උන්වහන්සේ එම තත්ත්වයට පත් වෙලා එම තත්ත්වයට පත් වීම සඳහා අන්නයට ධර්ම දේශනා කරනවා. ඒ නිසා උන්වහන්සේ මෙහෙම වදාරනවා. ඊළඟ සූත්‍ර දේශනාවන්දී පරිතක්කෝ අයවමයිසං පරිත්තං මම ජීවිතං සහයෝ ගමිස්සාමි කතං මේ සරණත්තනෝ. උන්වහන්සේගේ ජීවිත අවසානය වදාරන්නේ. උන්වහන්සේගේ වයස පරිපූර්ණත්වයට පත් වුණා. ජීවිතයත් පරිපූර්ණත්වයට පත් වුණා. ඔබ අතහැර මම දැන් යනවා අනාගතයේදී. මම මට සරණ කරගත්තා. කතං මේ සරණත්තනෝ. අන්න වචනේ මට ඒකයි ගන්න ඕන උනේ. උන්වහන්සේට සරණ කරගත්තා. ඒ උන්වහන්සේ සරණ කරගත්තේ මේ උපාදානම් මුලාව දුරු කරගන්න අවශ්‍ය මාර්ගය හොයාගැනීමයි. අපටත් උන්වහන්සේ අත්තාහි අත්තනෝ නාතෝ කියන බුද්ධ වචනෙන් පවසනවා ඇත්තේ ඔබත් නිදී තේරුම් කරගෙන ඔබට ඔබ සරණ කරගන්න කියන එක නෙවෙයිද? අතදීප සූත්‍ර පවතින්නේ මට මතක හැටියට සම්පූර්ණ කායය. පඨමසා සුත්‍ය අතදීප සූත්‍රවල අත්ථ දීපා වික්‍රේ විහෙරත අත්ථ සරණා අනඤ්‍ය සරණා ධම්ම දීපා වික්‍රේ විහෙරත ධම්ම සරණාන අනඤ්‍ය සරණා තමා සරණ කොටකට ජීවත් වෙන්න තමන් සරණ යන්න කවුරුත් සරණ යන්න එපා. ධර්මයේ සරණ කොටගෙන ජීවත් වෙන්න ධර්මයේ සරණ කරගන්න කවුරුත් සරණ යන්න එපා. බුදුන් සරණ යමි කියන අයට බුදුන් සරණ යමි කියන වචනේ මේ අර්ථයට යටත්කොට සරණ කරගන්න වෙනවා. උන්වහන්සේමයි වදාරන්නේ කවුරුවක් සරණ යන්තේපා තමා සරණ කරගන්න. ධර්මයේ සරණ කරගන්න. එනම් තමා සරණ කර ගැනීම සහ ධර්මයේ සරණ කර ගැනීම නම් වචන දෙකේ අර්ථයට යටත්ව නොවිය යුතුද? බුද්ධං සරණං ගච්ඡාමි යන්නෙහි අර්ථය තිබිය හැක්කේ. එනම් මේක තේරුම් ගන්න වෙනවා. බුද්ධං සරණං ගච්ඡාමි යන්නෙහි අර්ථය කෙනෙක් සරණ යනවායි කියලා කිව්වොත් ඒක බුදුන් වදාළ වචනේ සමග ගැටෙනවා. උන්වහන්සේ වදාරන කවුරු සරණ යන්නේ කියලා තමයි සරණ කරගන්නේ. මේ පිළිබඳව තවත් පැත්තකින් මා ඔබට දක්වන්න කැමතියි. දැන් කන්දක වර්ගය සඳහන් කරන්නේ පංචස්කන්ධය අනාත්මයක සම්මා සම්බුද්ධ කියලා. සලායතන වගේ සඳහන් කරන්නේ කොහොමද? යතෝචකෝ අහං වික්ඛවේ දිනේසං චන්නං අජ්ජත්තිකානං ආයතනානං එවං ආස්වාදෝච ආස්වාදතු ආදීනෝච ආදීනතු නිස්සරණෝච නිස්සරණතු යථාභූතං අබ්බඤ්ඤාසින් අතහං වික්ඛවේ සතේකේ ලෝකේ සමාරකේ සබ්බ්‍රාහ්මකේ සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අවිසම්බුද්ධ පච්චඤ්ඤාති මේ ආයතන හයට ගැටෙන දේවල් පිළිබඳව ආස්වාදයේ ආස්වාදයේ වශයෙන් ආදීනෝ ආදීන වශයෙන් දැකලා නිස්සරණය කරගැනීමෙන් පස්සේ තමයි මම මේ ලෝකෙට සම්මා සම්බුද්ධ බව ප්‍රකට කළේ. ඊට පෙර උන්වහන්සේ බුද්ධත්වයේ ලෝක ප්‍රකට කළේ නැහැ කියලා කියනවා. මොකද මේ සලායතන සම්බන්ධ ආස්වාදානිද නිස්සරණ කියලා කියනවා. සලායතන කියන්නේ ඔබ දන්නවා චක්කසෝත දාන දිවහා කියලා. ඔබ ඊට පෙර ධර්ම දේශනාව ශ්‍රවණය කළා නම් චක්ක සම්බන්ධයෙන් ගත් කළා කතා කරනවා. චක්ක ධාතු, රූප ධාතු, චක්ක විඥාන ධාතු කියලා එකට සුමුක් රූපයක් පෙනීමේදී 15 වෙන ධාතු තුනක්. මේ ධාතු තුනේ වහයක් එක තමයි අටලොස් ධාතුව කියලා අපි කතා කළා. අටලොස් ධාතුන් අපි අම් මොහොතක භාවිතා කරන ලබන්නේ 1 ධාතුවක් තමයි. අනේ ධාතුන් වලට අමතර වේතන හටගත්තා වූ වරදක් මුලාවක් වශයෙන් තමයි අපි පැහැදිලි කරවදාලේ විතර ධර්ම දේශනාවක කටුක වූදුක පහා විතර දැම්මා අපේ මේ මම නම් වූ මුලාවක් හදාගෙන. මෙන්න මේ ආස්වාදයේ ආස්වාදයේ සහ ආදීන වශයෙන් නිස්සාරණ කර ගැනීමේදී මේ මම නම් මුලාව දුර වුණහම අටලොස් ධාතුව මමස්තින් ශූන්‍ය වෙනවා. බුද්ධ කියලා වදාගන්නේ තින්ත. අටලොස් ධාතුව මමස්තින් ශූන්‍ය වුණාම ප්‍රසන්න ගන්න කෙනෙක් නෑ, මැරෙන්න කෙනෙක් නෑ, උපදින්න කෙනෙක් නෑ. ඒකින් නැති තැනකුත් නොවේ. පවතිනවා. මේ පවතින භාවය සමහර විට ටිකක් හිත සමාධියක් වැඩි වෙන කරගන්න පුළුවන් භාවනා කරපු අයට අහු වෙන්න පුළුවන් එහෙම තැනක් තියෙනවා කියන එක. මේ නිවීම යනු මතු ජීවිතයක තියෙන දෙයක් හෝ අනාගත බුදුමහමඳුරණ තියෙන දෙයක් නෙවෙයි. තමා ළඟ තිබෙන දෙයක් නිවරණ මගින් ඒ වසාගෙන තිබෙනවා. ඒ ඉවත් වුණ විට එතනයේ තියෙන බව ඔබටම දැනගන්න පුළුවන්. දැන් මේ සූත්‍ර දේශනා දෙක මගින් මොකක්ද අපි පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ? බුදුන් යන එක්වරක පංචස්කන්ධය අනාත්මය දැකීමයි. බුදුන් යන තවත් අරක අටලොස් ධාතුවේ මමස්තේන් ශූන්‍ය බව දැකීමයි. දන්නේ බුද්ධ නම් වූ තස්සේදි මොනවද නැත්තේ? නැත්ති ජාති ජරා ව්‍යාධි ශෝක මරණ আদি දුක්ඛයන් කිසිවක් නැහැ. ඒව මේ තස්ස දුක්ඛස්කන්ධස්ස නිරෝධෝ හෝති. එනම් බුද්ධ නම් වූ තස්සේ පස්සේමින් මොනවද ලැබෙන්නේ? සසර දුකින් මිදීමට. සසර දුකින් මිදීමට බුද්ධ නම් වූ තස්සේ බුදුරජාණන් වහන්සේ පිළිගත් ආමුතුමාට කරුණා වගේම පින්පසු ඇති වෙන හැමදෙනාටම සඤ්ඤාය මුස්තකින වචනයක දෙවි උන්වහන්සේ සම්මා සම්බුද්ධ උන්වහන්සේගේ අනුශාසනාවන් අසා මේ සත්‍යයටපත් වීම සඤ්ඤාය මුස්තක. වික්ෂුව වික්ෂුණී උපාසක උපාසිකා නම් වූ මේ ආයතස්. මේ සසර දුකින් නිවීමට මේ පංචස්තන්දී අනාත්මය නම් වූ තත්වීම් සත්‍යයටපත් වීම හැර වෙන තරමක් තියෙනවානේ. ඒත් වෙන්න අපි භාවිතා කරන්නේ නෑ සම්මා සම්බුද්ධ කියලා. එතෙන් අපි භාවිතා කරන ලබන අපේර ආදී විවාහාරයේ අච්ඡේත බුද්ධෝ අරහන්ත බුද්ධ කියලා. බුද්ධ යනුත් පිළිදී. එතකොට ඒ පස්සන්නේ අර සමස්තයටමයි. මම නම් වූ පෞද්ගලික ත්‍ත්වයේ අතහැරදමා මේ ත්‍ත්වයටපත් වුණාම හැමදෙනාටම හම් වෙන්නේ එක සමාන වූ සංසිද්ධියක්. අය ඔය දුම්රියල තියෙන පළවෙනි දේන් තුන්වෙනි පන්තිල තියෙන පන්තිදී දේවල් බුදුපස්සේ බුදුමහරහත් කියන තුනේ බාහිරෙන් බැලූ කලට බෙදීමක් තිබුණට වෙන සත්‍යනාට අධ්‍යාත්මික වශයෙන් බැලූ කල සමස්තය සමග එකතු වීමක් කරන එක බුදුහාමුදුරන්ට ලොකු නිවනක් පහතන් වහන්සේට තුන්වෙනි පන්තියේනක් හිම ලැබෙන්නේ. දැන් ඔබට යම් දවසක මේ සසර දුක්ඛය වැටහි ඒ දුක්ඛය නම් වූ තත්ත්වයෙන් අත මිදීම සඳහා මේ පංචස්කන්ධයේ අනාත්මය නම් වූ තත්ත්වයට ඔබලම දැනට තියෙන පංච උපාදාන ස්කන්ධය පංචස්කන්ධයේ ආත්ම කොටගත් ආඋද්දිස්ති අතහැරීම හැර වෙන සරණක් වෙන මගක් නැහැ කියලා වැටහෙන්න පුළුවන්. එම වුණාම නම් ඔබ බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ සරණ යනවාටද බුද්ධ නම් වූ තත්ත්වයක් මත අනාගතයේ සරණේ මේ සරණයටපත් වීමට මම මඟ ගන්නවා කියන එකද? විය හැක්කේ. කල්පනා කරන්න. එනිසායි මම කිව්වේ බුදුන් සරණ යමි කියලා මේක පුද්ගලයෙක්වට අරගෙන එතනින් නතර වූ තැන් පටන් ඔබට පිරුවන් සරණ යමි වරම අහිමි වේදෙන විදිහම වේවි කියන්නේ කියලා. දැන් අප මේ එක කොටසක් පමණයි තාම පැහැදිලි කළේ. අප පිරුවන් පිළිවනුවම පැහැදිලි කරන්න වෙනවා. ඒක තේරුම් ගන්න. ඊළඟට නම් මේ සූත්‍රයේ බුද්ධ ඇතන මා ඔබට පැහැදිලි කළා. බුදුන් වහන්සේමයි වදාළේ කවුරු සරණ යන්නේ පාතමන් තරණ කරගන්න. එනම් තමන් සරණ කර ගැනීම යටතේ නියුතුයි බුද්ධං සරණං ගච්ඡාමි යන්නේ අර්ථය. ඒ වගේම මා අපිට පැහැදිලි කළා ඔබට සිදුහත් තාපසතුමා බුදුන් දැක්. අපි අනිත් හැමෝ දෙනාටම එහෙමනම් ඒ බුදුන් දකින්න පුළුවන් වෙන්නේ ධර්මයේ ලැබීම තුලින් කියන බුද්ධ වචනේ ඊළඟට පිළිගන්න වෙනවා. එහෙනම් මේ පංචස්තන්ගේ අනාත්මයට පත් වූ දවසට අපි බුදුන් දැක්කා වෙනවා, බුදුන් සරණ කරගත්තා වෙනවා. අර කියන දුකින් නිදුන තැනට පත් වෙන්නට මේ සම්මරයේ පිටිකන්නට අවශ්‍ය බව තේරුම් ගත්තා වෙනවා. දැන් අපි යනවා. ඊළඟට මේ සත්‍යයට පත් වීම සඳහා අනුගමනය කළ යුතු දෙයක් තියෙනවානේ. ධම්මං සරණං ගච්ඡාමි. ඔබින් නැහුවොත් ධම්මං සරණං ගච්ඡාමි කියලා පාසල් දරුවාගේ පටන් මේක සපේන අරුතකුමක් ධර්මයේ සරණ යමි කියලා කියාවි. ඊට පස්සේ තවත් කෙනෙක් කියාවි ධර්මයේ කියලා කියන්නේ සූත්‍ර දේශනා කියලා. ධර්මයේ කියලා කියන්නේ මම මේ කියන වචන කියලා. ධර්මයේ කියලා කියන්නේ ධාතා කියලා. චරිත කතා කියලා. මේ අර්ථ දෙන්නේ කියලා. ඒ නිසා අපට ධර්මයේ කුමක්දයි හොයාගන්න වෙනවා. සමාධියේ ධර්මයේ නම් වූ වචනට විවිධ අර්ථයන් තියෙනවා. භාව ධර්මයේ දේශපාලන ධර්මයේ සමාජ ධර්ම සාර ධර්ම මේ සියල්ල ඉක්මනින් බුදුරජාණන් වහන්සේ සසරකින් සසර දුකින් නිවීම සඳහා එලිපෙහෙලි කළ සරණ කර ගත යුතු ධර්මයේ කුමක්ද? ඒ ධර්මයේ තේරුම් නොගෙන කෙනෙකුට ධර්මයේ සරණ කර ගත හැකිද? එසේනම් කුඩා දරුවෝ හෝ ධර්මයේ නොතේරුම අය ධම්මං සරණං ගච්ඡාමි කියන එකේ කිසිදු අරුතක් තියෙනවද? ඔහු සරණ ධර්මයේ දන්නේ නැහැ. එහෙනම් ඔහු සරණ කරගන්නේ නැහැ. එනම් ඔහු පකුල් දෙකේ ඉඳලා අනිවාර්යෙන්ම සතු නැති. ඒක තේරුම් ගන්න වෙනවා. අපි ඒ නිසා තමයි අර වේලාම සූත්‍රයේ සඳහන් කළ පරිදි අර තරම් ආනිසංස ඇති දෙයක් කෙරුවන් තරම කියනවා නම් ඒ ආනිසංස ඇති කෙරුවන් තරමේ අපි සොයාගෙන ආයුෂ්මේ නිසායි. හොඳයි අපි කොහෙන්ද හොයාගන්නේ මේ ධර්මයේ කියන කාර්යය? අපිට හොයාගන්න පුළුවන් දෙකක් තිබෙනවා. දහම්සොඬ ජාතකයේ දහම්සොඬ රජතුමා සඳහා දහම්සොඬ රජතුමා සියල්ල පැහැර දමා වනාන්තරගත වී ධර්මීය සොයා ගොස් ඒ කතාව මම කෙටියෙන් කෝටි කරලා කිවි කියන වෙලාව නැත නිසා. එතුමන්ට හමු වූ රාක්ෂෙක් හමු වී සාක්ෂියා විසින් ඔහුට දෙතුන් මහන් එතුමන්ට ධර්මීය දේශනා කළයි කියලා සඳහන් කරනු ලබනවා. ඒ විස්තරය සඳහන් වෙනවා දහම්සොඬ ජාතකයේ මේ ගාථාව සියලු බුදුවරු විසින් ලෝට දේශනා කරන ධර්මයේ අඩංගු ගාථාවයි කියලා. කොහොමද? සංඛාරය අනිත්‍ය බව. ඉපදිලා නැයින බව. ඒක ඒ සංඛාරයන්ගේ සංසිිනියකට බව. මින් පෙර ධර්ම දේශනාවේ මේ ගාථාව මා විග්‍රහ කරලා තිබෙනවා. එතකොට එහෙනම් අපිට එතනින් උකුටා ගන්න පුළුවන් බුදුන් වහන්සේ ගල්වත දේශනා කළ ආදාරේ ධර්මයේ හරය සාරාංශය සංඛාරයන්ගේ අනිත්‍ය බවයි. මේක දැනගින් ගත්තා. අපි නැවතත් යනවා වක්කලි සූත්‍රයට. වක්කලි හිමියන්ට ශරීරයේ බලා සිටීමෙන් ලබාගත හැක්කේ කුමන සැපතක්දයි වදාළ බුදුරජාණන් වහන්සේ අනතුරුව උන්වහන්සේගෙන් ප්‍රශ්න කරනවා. ඒ මහා ධර්මයේ පැහැදිලි කිරීමේදී ප්‍රශ්න කරලා පැහැදිලි කරන්නේ කොහොමද? වක්කලි වම්පද මේ ගැන හිතන්නේ. රූපේ මමද, වේදනාව මමද, සංඥාව මමද, සංකාරයේ මමද, විඥානයේ මමද? ඒකත්වත් මමද? එහෙනම් මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන එකත්වත් මේතු වත්ත කියන වචන වලින් පැහැදිලි කරනවා. අපි හරියටම පැක්කේ කියුනේ නැහැ ගාපෝ කියන්නම් වෙනවා. මම නොවේ, මමගේ නොවේ, මගේ ආත්මය. ධර්මයන්ෙන් බුදුරජාණන් වහන්සේ එතන පැහැදිලි කරලා තියෙන්නේ කොහොමද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයෙන් එකක්වත් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නෙවේ කියන එක. එනම් පංචස්කන්ධයේ අනාත්මය. ඒතංගම ඒතෝ හමස්මි ඒතෝ මේ අත්ත. ඒ තමයි සුතක් ජන හෙවත් වැරදි ආකාරයට ජීවිතය ගත කරන පුද්ගලින්ගේ භාවිතය. ඒ මමය, ඒ මගේය, ඒ මගේ ආත්මය. ඒ මමය, ඒ මගේය, ඒ මගේ ආත්මය යන්නට බුදුරජාණන් වහන්සේ ධර්මයයි දේශනා කොට නැහැ. මේකම් මම, මේතෝ හමස්මින්න මේසෝ අත්තා. ඒ මම නොවේ, ඒ මගේ නොවේ, ඒ මගේ ආත්මය නොවේ. කුමක්ද? රූපස්කන්ධය. වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංකාර ස්කන්ධය හෝ විඥාන ස්කන්ධය හෝ මේ පහම හොයින් එකක්. ඒ මමයි, ඒ මගේ, ඒ තුල මායත, මා තුල ඈත ආදී වශයෙන් මේ ස්කන්ධ පංචකයට විද්‍යා දෘෂ්ටියෙන් බලන ආකාරය ගත්තාම 20 ආකාර විද්‍යා දෘෂ්ටියක් වෙනවා. ඒ 20 ආකාර මිත්‍යා දෘෂ්ටිය වන්නේ ධර්මය නොවේ. සතර ඇවිදින මාර්ගය. මෙයන ගත්කල පංචස්කන්ධේ ආත්මයේ වරද සහ අනාත්මය තේරුම් ගැනීමකින් තොරව ධර්මයේ සරණ කර ගැනීමක් පිළිය හැකියි. මේ වෙනකොට මේ සමාජයේ මොනවද සරණ කරගන්නේ? මේ සරණ කරගන්න දේවල් වලට උන්ට හම් වෙන ප්‍රතිඵල. සමහරු පාපං සරණං ගච්ඡාමි. පාපේ සරණ කරගන්නවා තව උපතමයි නම් ඔවුන්ට නිරේ සහ කිස්සන් අපාය හම් වෙයි. තවත් කොටසක් පුඤ්ඤං සරණං ගච්ඡාමි. ඉන්න සරණ කරගන්නවා උන්ට මිනිස්සුත් ලෝකහා දිවි ලෝකේ හම් වෙයි. තවත් කොටසක් ධානම් සරණං ගච්ඡාමි රූපී අරූපී. තින් කාලක් ප්‍රයෝග රූපී අරූපී ධාන හම් වෙයි. මේ කිසිේ කොටස් තුන් දුන්දා කරලා නැහැ. ඒ කරගත්ත දේට අදාළ විපාකකාරයක් සැකව දුක් උපේක්ෂාවෙන් හිමේ. සසක ගමන නිමාව නැහැ. ඔය කියන එක තනකවත් එහෙමනම් දුක්ඛං සරණං ගච්ඡාමි නැති බව සහ ධම්මං සරණං ගච්ඡාමි නැති බවකට තේරුම් ගන්න පුළුවන්. දැන් බලන්න සරණ කරගත යුතු ධර්මයේ යනු කුමක්ද අපි විස්තර කරගන්න ඕන කාරණය. එන්න මතක් කළා යමක් නිත්‍ය හෝ සුඛ හෝ ආත්ම යන බුදුන් වහන්සේ ලෝට වදාළ ධර්මයේ නොවේ. ධර්මයේ යනු මොකද්ද? අනිත්‍ය බව. මොනවා අනිත්‍ය බවද? එකක් තේරුම් ගන්න වෙනවා. දැසත තැනෙන ද්‍රව්‍ය සංඛ්‍යාත ලෝකේ නැති වෙන සුළු ස්වභාවය නොවේ ඉන්නේ අනිත්‍ය බව. පුද්ගලයේ ක්‍රියාත්මක කරන්නා වූ පුද්ගලයා සතු මූල ධර්මයේ ධර්මතාවයේ ස්කන්ධ පංචකය ආලීපදීම නැතිමයි. මේ ස්කන්ධ පංචකය තුළ පුද්ගලයා විසින් විකින්නස කලින් කල එකතු කරගන ලබනවා මතු අනාගත ප්‍රතිඵල ඇතිවීම සඳහා සංඛාර නම් මූලයක්. සංඛාරයන්හි අරුත එක අර්ථයක් දක්වල අනාගත ප්‍රතිඵලයක් ඇතිවීමට ඉතුරු කරන හේතුව යන්නයි. එමත් නැත්නම් එබඳු දෙයක් නැවත හට ගැනීම සඳහා අවකාශ කරන හේතුව යන්නයි. යථා සංකාර දානස්මින් ධර්ම දේශනා අනුව ගත් කල නම් භාවිත අපකාත හැර දමන යලිත් පුණු දුර්ගන්ධය කෙලෙස් දුර්ගන්ධය හැමීමට තමත් යන කසලයි. කසල. එතකොට මේ සංස්කාරයන් ඊළඟට උන්වහන්සේ ඒ ශ්‍රාවකේ කන සැරියුත් මහ රහතන් වහන්සේ දීගණිකායේ පවතන ලබන සංගීත සූත්‍රයේ තුල කිතා මනමින් පැහැදිලි කරලා තිබෙනවා උන්වහන්සේලා වදාරන සංස්කාර ධාති මෙතනදී තුනයි තියෙන්නේ. මේ කාම රූප අරූප කියන තුන් භවෙහි උපත ඇතිවීමට හේතු වන ලෙස සංඥාන සේවයෙන් අවකාශ කරන්නා වූ හේතුන් වලට තමයි මෙතන පුඤ්ඤාදි සංඛාර, අපුඤ්ඤාදි සංඛාර, සානිජ්ජාදි සංඛාර කියලා කියන්නේ. අපුඤ්ඤාදි සංඛාරය යනු අපාගත වීමට සහ තිරිසන් සතුන් ඉපදීමට අවකාශ කරන්නා වූ හේතු අපුඤ්ඤාදි සංඛාරය. ඒ තුලත් අවිද්‍යාව. මිනිසුන් අතර හෝ දෙවියන් අතර ඉපදී ඒ සම්පත් විඳීමට අවකාශ කරන්නා වූ හේතු පුඤ්ඤාදි සංඛාරය. ඒ තුලත් සෞතින්‍ය අවිද්‍යා පත්‍ය සංඛාරය. බුදුන් නැණි උත්සමේ හමනෝ වනාන්තරගත වූ ඥානලාභී නැත්නම් එදා තවස් සම්පිරෝ අය මෙති ලක්ෂණයන් අවබෝධ කර නොගෙන විවිධ උපස්තවන් මගින් සියයන් යටපත් කොට සාම ආරමුණු යටකොට ඊට වඩා සැනසීමක් ලබා දෙන උපදවාගත පැත්තක් තියෙනවා යට කියන රූපී අරූපී ධ්‍යාන. ඒ ධ්‍යානෙන් කාලක් ක්‍රියා කළොත් යනි බුදුන් හමුන වී ඔවුන්ට මේ අදාළ තැනක උපත ලබා තව බුදුරෙක් දෙන්නෙක් පහළ වෙනතුරු එන්න බැරි තැනක ඉන්න සිදු වෙනවා. කෙසේ උපත ලබන්න සිදු වෙන කාරණා ආනිජ්ජාදි සංඛාර. බුදුරෙක් හමුනත් පමණක් මේ ආනිජ්ජාදි සංඛාරය මම කොට ඉන්න බව තේරුම් අරගෙන මේ නිදෙන් තුන්ට දර්ශනා කරන්න පුළුවන්. විද්‍යාවිත් තුනියට නැත්නම් එතන පියසෝත්තරවල සඳහන් කරනවා ඔව් සාන්ත වූ සමාධි තියෙන බව මම දන්නවා. ඒවා තුළ තියෙන අවිද්‍යාව මත වැටුණායි කියලා බුදුන් වහන්සේට අවිද්‍යාවිසුණයට හරි කරලා තිබෙනවා. බුදුන් වහන්සේත් වදාරනවා යමෙක් අරෝටි දානලාදීක් නම් ඔව් විදර්ශනාවට ලක් කළ යුත්තේ ඔහුගේ ඥානය කියන එක. දැන් බලන්න එහෙමනම් මේ හැම තැනකම ඔවුන් මේ උපත ලැබිය තුමක් නිසාද? අවිද්‍යාපත්‍ය සංකාරා නිසා නේද? එහෙම නැත්නම් මේ සංකාරයේ මම කොට ගත්ත නිසා නේද? සංකාරයේ මම කොට ගැනීමකට තමයි කියන්නේ සබ්බේ සංකාරා නිච්ඡාති. අනේ බුදුරජාණන් වහන්සේ වදාරලා නැහැ නේද මේ කවදාවත්. ඒක මිනිසුන් කරගන්න වරද්දක් ඇයි දේශනා කළා වදාරා උන්වහන්සේ වදාරනවා සබ්බේ සංකාරා අනිච්ඡාති යදා සංඥාය පස්සති. යදා යම් විටක සංඥායෙන් නුවණින් පස්සති නුවණින් දකින්න ඕන. මේ අපි මේ කතා කරන ධර්මතාවය තමයි බුදු පියාණන් වහන්සේ වදාරන්නේ අර අෂ්ටමහා පුරුත විචාරකෝස්සේ පඤ්ඤාවන් පස්ස අයං ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා. මේ ධර්මතාවය තර්කයට ගෝචර නොවන ප්‍රඥාවන් පිළිගින්සින් දැකිය යුතු ධමයක් කියලා වදාරන්නේ මෙන්න මේ කොටසයි. එහෙමනම් ඔබ සසර ඇවිදින්නේ මොකක් කරගන්න නිසාද? අසුතවත් පුතක් ජනයට නිසා ඔබට මේ පංචස්කන්ධයගේ පිළිෙන් නැරින් තුනද අවබෝධයක් නැහැ. ඔබ නොදැනම කරන දෙයක් තමයි ඔබ එක්කස් කරන්නා වූ පුණ්‍යාභි හෝ අපුණ්‍යාභි සංකාර. කාමලෝක ජීවත් කෙනෙක් වශයෙන්, වෙන කෙනෙක් වශයෙන්. හේතු අවකාශ කරමින්නේ සංකාරය මම කොට මගේ කොට මගේ ගන්න කොට ගන්නාද? එතකොට ඔබට එතන ධර්ම සරණක් තියෙනවද? නැහැ. බලන්නකො ධම්මං සරණං ගච්ඡාමි කියලා මේ නොදන්නායි බොරු කියන්නා වා ගන්න නැති උනත් කියන්නේ බොරුයි. එනම් වෙන්න ඕන කාරණේ මොකක්ද? සසර ගමන ආවේ මේ සංස්කාරයන් නිත්‍ය සුඛ ආත්ම නැත්නම් මමගේ කොට ආත්ම කොට ගත්ත නිසා. එහෙම ගන්න කිසිවෙක් ජාති ජරා ආදි ශෝක මරණ වලින් අතුලෝ සමේ කම්පාවෙන් නැවත සිටින් අපාගත වීමෙන් ගැලවෙන්නේ නැහැ. ඒ ධර්මයේ කරණක් නැති නිසා. මේ සසර දුකින් මිදීමට සියලුම සංස්කාරයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නුවණින් දැක සංස්කාර වෙන හේතු යලි අවකාශ නොකරමින් පන්නාංශයේ යලි අවකාශ නොකරමින් යලියුද සංකාරයක් හට ගැනීමට හේතු අවකාශ නොකරමින් අවකාශකව සංකාරයන් වර්තමානයට එන්ටහැර ඒ අනිත්‍යයේ සරණින් නැති වෙන්න පැහැදීම අල්ලා නොගැනීමේ සරණින් ඉතුරු නැතිව නැති වෙන්න පැහැරීම තමයි කර්මක්ෂය වෙන එකම මාර්ගය. තණ්හාව නැත්තම් මුලාව සේවන එකම මාර්ගය. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් වූ ධර්මතාවයේ යලිත් ධර්ම දේශනාවන් ශ්‍රවණයකට මනමින් තේරුම් ගැනීමෙන් පසුව මේ ආයතන හයෙන් උපදින ස්කන්ධ පංචකයන් ස්කන්ධ පංචකයෙන් පංචකයක ඔබ ජීවත්වන ස්ථානයේ කොතන කොහේ වුණත් ඒ මොහොතේ බාහිර කටයුත්ත කරමින් ඇතුළතින් මමගේ මගේ ආත්මය කියන මුලාවට හසු වී සසර ගමනට අසුවනු හැර අසු නොවනු හැර සොනෝය සිටීමට එසේ නොබල බලන එක නොබල මේක නෙමෙයි එසේ අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන එක එසේ පිළිගන්නේ පෙර ඔබට වෙන කරන්න දෙයක් තවතිනවා දුක පිළිගන්න අවශ්‍ය නැහැ. මේ ධර්මතාවයේ තේරුම් ගත්ත කෙනෙක් සසර දුකින් මිදීමට මේ සියලුම සංස්කාර ධර්මයන්ගේ සැබෑ ස්වභාවය අනිත් දුක්ඛ අනාත්මයි. මම සසර ආවේ මේක ප්‍රතිවිරුද්ධව නිකසුක ආත්මකට ගත්ත නිසා මින් ඉදිරියට මේ අනිත්‍ය දුක්ඛ අනාත්මය පිළිගෙන ඉසේ බලනු හැර වෙන තරමක් නැත. ධම්මං සරණං ගච්ඡාමි යන්නේ අරුතය වෙන හැකිද? කොන්න අපි පෙරවන්ගෙන් දෙරුවනක් මේ වන විට පැහැදිලි කරලා හමාර කරලා තිබෙනවා. දැන් තවත් තරමක් තියෙනවා තරමයක්. මෙයත් තරමක් ගැටළු සහිත සහ විවාද සම්පන්න දෙයක්. මොකද අපි කනට ඇහිලා තියෙන එක දෙයක් දැන් කියන්න තියෙන්නේ තවදයක්. මොකද්ද තමයි ඇහිලා තියෙන්නේ? සංඝං සරණං ගච්ඡාමි සංඝයා සරණං යාමි. දැන් සංඝයා කියන වචනෙට මේ අපේ කනට ඇහුන අපි දකින අර්ථයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී දිවිගත හැර දමා කිසම දුකට කතාවක් දර පැවිදි වූ අය දරා පැවිදි වූ අයට සංඝයා කියලා කියනවා. එච්චරයි අපි කියන්නේ. ඒක තුල විදීන් පවතිනවා මහා සංඝරත්නය, ආරි මහා සංඝරත්නය, සම්මුති මහා සංඝරත්නය, භික්ෂු සංඝයා, භික්ෂුණී සංඝයා ආදී වශයෙන්. කොහොම ගත්තත් එතන මේ අර්ථයෙන් පුද්ගලයෙක් ගැන කතා කරන ලදනවා. කෙරුම් ගන්න කරුණ. නමුත් බුදුරජාණන් වහන්සේගේ මේ ඉගැන්වීමද අපිට මේ ලැබිලා තියෙන නැත්නම් අප විසින් හදාගත්ත දෙයක්. ඒ සංඝ භාවිතයේ තිබී ඒවා. ඒකයි සම්මුතිය සහ පරමාර්ථය අතර වෙනස කියලා කියන්නේ. මේ සමාජයේ ඉන්න අය මේ ශික්ෂාපද සම්පීයනුම් කරනවා. අපි මේ සමාජයගේ කලි සංඝෝ ගවුන් කවදාවත් අඳින්නේ නැහැ. ඒ වගේම එනම් අපි ඇඳුම් ඔයයි කවදාවත් අඳින්නේ නැහැ. ඒක තමයි ඒක වෙනස. ඒ වගේම තේරුම් ගන්න ඕන පූජනීය මහා සංඝරත්නය සමඟින් කෝප්පාදී සියලු දේවල් උන්වහන්සේලා සතුයි ඒවා පාවිච්චි නොකරන්නට විතර විරෝධ කෙරෙවිවත් ඒ සම්මුතියෙන් පිළිගැනීම ඒ ස්වානේ ආයිතුයි පස්සන් සමාජයේ පවතිනවා නම් විතරට පැමිණීමම සුභයතරින් ලක් කරන්නේ ඔබ ස්පර්ශෝ අසුන අස්පර්ශ නොවීම සඳහා ගෞරවයෙන් පූජනීය මහා සංඝරත්නය ඔබ නිවන් සංසලතාවහම ඔබ බුදුනේ මහා සංඝරත්නයේ වැඩ ඉන්නව වසන විටට පහළ අසන කින් වාඩි වෙන්නේ ඒ පිහි පැවිදි වෙනස සංකේතවත් කරන්නේ. එදත් අදත් ඉදිරියටත් මේ සම්මුතියේ සාර ධර්ම ආරලවිත ප්‍රතික්ෂේප කරේත කිලක් නැහැ. නමුත් මේ සංඝ යනු පැවිදි වූවන් පමණද? එතකොට එයින් කියන සම්මන් සරණං ගච්ඡාමි කියලා දිහි අයට හාමුදුරුවන්ගේ සරණ කියන අර්ථයද? එතකොට හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ සතර දුක් නිවීම කෙරුවන් සරණ කළා. අනිකුත් ඔය හාමුදුරුවොත් මේ චතුත්ථ අවබෝධය තුළ මේ කෙරුවන් සරණ කරගෙන තමයි සතර දුක් නිවීම කරන්නේ. එසේම සරණ කරගෙන නම් ඔවුන් අතමිදුනේ එවිට ඔවුන් සරණ කරගත්තා වූ සංඝයා කවුද? ඔන්න අපට ඊළඟට මතුවෙන්න තියෙන දෙයක්. මේ පිළිබඳව අපට පිටිපිටක අදහසක් ඉදිරිපත් නොකළොත් වෙන අපේ සමතයක් වෙනවා. එනිසා ඒ පිළිබඳව අපට මනාව පැහැදිලි කරපු තියෙන තැන උදව් කරගෙන පෙන්වන්නට වෙනවා මේ බුදුරජාණන් වහන්සේ වදාළ සංඝ. අර ඉස්සර අපි කතා කළේ බුද්ධයන් බුදුන්ව පංචස්කන්ධයේ අනාත්මයට පත්වීමට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයන් අනිද්දුක් අනාත්ම වශයෙන් ගැනීම හැර වෙන තරණ කරගත් ධර්මයක් නැහැ. දැන් එතකොට එහෙමනම් සංඝ කියන එකත් ඔබට මේ කරබද්ධ වෙනවා. අර පසුගිය දවසක මම මේ දේශනාව කළා ඔබට බදාදායි මේක අහන්න හම් වෙන්නේ. මේක තියෙන ලස්සන උපමාවක්. ඒ උපමාව අපි පැහැදිලි කරලා ඉදිමු. එතකොට මේක තුනක් නොව එක මුලකින් ආපු අත තුනක් බව තේරුම් ගන්න පුළුවන්. බුද්ධ සම්පන්නෙක් සහ දුර්වලකමක් ඇති දෙදෙනෙක් ජපන් සමාජයේ විවාදයකට කෙළඹෙනවා. කතාව පිටිකරන්නයි කියන්නේ. එහෙම නැත්නම් කතාව බදාදාලා සියහගන්න මම වෙනම කියලා තියෙනවා. සදන බදාදාස. විවාදයේදී ඔවුන් නිහඬ විවාදයකට කෙළඹෙන්නේ. නිහඬ විවාදයේදී බුද්ධිමතා බුද්ධ රත්නයේ සංකේතවත් කරමින් මේ ඇඟිල්ලක් උසවනවා. මෝඩයා නැත්තම් තමන්ගේ ඇසක් අන්ද පුද්ගලයාය දකිනවා ඔබේ ඔබට තියෙන්නේ කැස්සයි කියන අදහස. ඔහු ඇඟිලි දෙකක් පසවා පෙන්නවා මතේ පැසක් තිබුණාට ඔබට ඇස් දෙකක් තියෙනවානි කියන්නේ. බුද්ධිමතායක දකිනවා ඔහු පෙරුවන් තුළ සිට නිසා මේ පෙන්වන්නේ බුදුන් බුද්ධ විතරක් තමයි ඇයි ධර්ම රත්නයක් තියෙන්නේ කියන අර්ථයයි කියන. උන්වහන්සේ පැහැදිලි කරනවා ධර්ම රත්නය විතරක් නෙවෙයි ඇයි සංඝ රත්නයක් තියෙන්නේ කියලා පෙන්වන්න ඇඟිලි තුනක් පසවනවා. මෝඩ පුද්ගලයා දකිනවා අපි දෙන්නේ කියලාත් අපට තියෙන්නේ ඇස් තුනයි කියන අදහසක්. ඔහුට කේන් තියෙනවා ඔහු මිතමොළ වල එකක් ගහන්න හදනවා. අර උන්වහන්සේ දකිනවා මිතමොළේ වීම පෙන්වන්නේ මේ බුද්ධ ධම්ම සංඝයන් රත්නත්‍රය තුනක් නව එකමුලකින් ආපු අතු තුනක් වගේ කියන එක. මේක කියන්න මම ගත්තේ මේ රත්නත්‍රයත් මේ තුනක් වුණාට අන්තිමට එකමුලකින් එන අර්ථයක්. එක මූලයක් පවතින එකට තුන් ආකාරයක සරණ කර ගැනීමයි මේ රත්නත්‍රය කියන්නේ. දැන් අත්තදීපා වික්‍රේ විහෙරතා සරණ අනන්‍ය සරණා කියන තමා සරණ කරගන්න කියන මූල ධර්මයේ තේමාව යටතේ නොවේ දෙසේ නම් සංඝං සරණං ගච්ඡාමි යන්නේ අර්ථයක් පිළිය යුත්තේ කියන එක මා ඔබෙන් විමසන ලබනවා. අපි සඳහා යමු අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ. චතුක්ක නිපාතේ බුදුරජාණන් වහන්සේ වදාළ තියෙන සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒකට කියන්නේ සෝභ්‍යන්ති කියලා. එම මාමීතක වෙනස් කරුණු ස්පුට කිරීම සඳහා උපුටා දක්වලා තිබෙනවා. සෝදෙන් තියන්නේ නිරුක්තිය නැත්නම් අරුත හොගවනවා, නියෝජනය කරනවා, ආලෝකමත් කරනවා, බබලනවා කියන එකයි. බබලනවා කියන එකයි. බුදුරජාණන් වහන්සේ සහතිකයක් දෙනවා. බුදුරජාණන් වහන්සේ අවසරයක් දෙනවා. කාටද? සත්තාරෝමේ වික්‍රේ පුද්ගලා විලත්තා විසරදා විනීතා බෞසුතා ධම්මදරා ධම්මාන ධම්මපටිපන්නා සංඝං සෝපින්ති. මේ සමාජයේ ජීවත් වෙන පුද්ගලයන් හතර දෙනෙකුට මෙන්න මේ බුදුන් වහන්සේ වදාළ ධර්මතාවය පිළිබඳව වික්ත වෙන්නට පුළුවන් නා. විසරද වෙන්නට පුළුවන් නා. අල්පසුත හේවත් පුතර්ජන භාවයේ හැර ආරි භාවයට පත් වෙන්නට පුළුවන් නම් අවශ්‍යත. ධම්මදරා ධර්මයේ දරන්ට පුළුවන් නා. ඒ ධර්මයේ හික්මෙන්නට පුළුවන් නා. ඒ ධම්මාන ධම්ම ප්‍රතිපදාවේ ප්‍රවිෂ්ඨවි ගමනයන් කරන්න පුළුවන් නා. ඒවා අර්ථ වෙනත් පැහැය පැහැදිලි කරන්න තරම් ගැඹුරු දේවල්. වියත්තා විසරදා විනීතා බෞසුත ධම්මදරා ධම්මාන ධම්ම ප්‍රතිපදාව හැමෝටම මේ කොටස. මේ බුදුරජාණන් වහන්සේ අදාළ ධර්මයේ පිළිබඳ මේ හසල හැකියාව බුද්ධි ඇති වෙන එක හැමෝම දනාටම අදාළ දෙයක්. එහෙම වෙන්නට පුළුවන් නම් පුද්ගලයන් හතර දෙනෙකුට සංගම් සෝබෙන්ති සංඝ ස්වභාවය නියෝජනය කරන්න සංඝයා බබලවන්න සංඝයා ආලෝකමත් කරන්න පුළුවන් තමයි. කවුද මේ හතර දෙනා? වික්ඛුවික්ඛවේ වියත්තෝ විසරදෝ විනීතෝ බෞසුතෝ ධම්මවරෝ ධම්මාන ධම්මපටිපන්නෝ වික්ඛුනේ වික්ඛවේ වියත්තෝ විසරදෝ විනීතෝ බෞසුතෝ ධම්මදරෝ ධම්මාන ධම්මපටිපන්නෝ උපාසකෝ වික්ඛවේ වියත්තෝ විසරදෝ විනීතෝ බෞසුතෝ ධම්මදරෝ ධම්මාන ධම්මපටිපන්නෝ උපාසිකා වික්ඛවේ වියත්තෝ විසරදෝ විනීතෝ බෞසුතෝ ධම්මදරෝ ධම්මාන ධම්මපටිපන්නෝ සංඝං සෝගෙන්ති. දැන් බුදුරජාණන් වහන්සේගේ අවසර පත්‍රයේ කොහොමද මේ ධර්මතාවය මනමින් තේරුම් ගත්ත භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසටම මේ සංඝයා නියෝජනය කිරීමේ සංඝයා බැබළවීමේ අයිතිය තියෙනවා. දැන් සංඝයානු පූජ්‍යපක්ෂයේ පමණද? එහෙම නැත්නම් මේ ධර්මතාවය මනමින් තේරුම් ගත්ත වික්ත විසරද වූ සියලු දෙනාම පොදුන් බව ඉවත් කරගත්තා. සංඝං සෝදෙන් ඒ සම්මිත්‍තනි කාලෙම තියෙනවා මට මතක හැටියට මේ මච්චිකා සංදී ජීවත් වුණා වූ චිත්ත ගහපති පිළිබඳ කතාව. චිත්ත ගහපති වික්ෂන් මහන්සල ළඟ කැවිදිම වාඩි වුණා ධර්ම සාකච්ඡාව සඳහා. උන්වහන්සලට වැඳලා බිම වාඩි වෙන්න අවස්ථාවක් මොකම ගෞරවයෙන්. හැබැයි ධර්මයේ ගැටළු ගැනත් පිළිබඳව පැහැදිලි කරන්න වික්ෂන් මහන්සලට චිත්ත ගහපති. එතකොට අනාගාමී කෙනෙක් වශයෙන් මේ සිටු වික්ෂුන් මහන්සියලාට ඉදිරියෙන් කිව්වයි කියලා පෙන්නනවා. හැබැයි වහන්සේලාගේ අවසරය ලැබෙනවා නම් පමණක් කියන වචන යටතේ තමයි මේ පැහැදිලි කිරීම කරලා තියෙන්නේ. දැන් මේ චිත්ත ගහප තියෙනනම් සංගම් සෝදෙන් තියෙන සංඝයා සෝදෙන් ඉතරක්නේ තියෙන්නේ. දැන් බලන්න. බුද්ධ බුදු හාමුදුරුවෝ. ධම්ම ධර්මය. සංඝයා හාමුදුරුවෝ. දැන් තුන්තරක තියෙන තුනක් නේද මේ සම්මුති කරණාගමනේ ආමේදී තියෙන්නේ. දැන් ආපහු බලන්න බුද්ධ පංචස්කන්ධ යන ආත්මය අනාත්මය බවට පත් කිරීමට භාවිතා කරන ධර්මයේ සංස්කාර ධර්මයන්ගේ අනිදුක්ඛ අනාත්මය. එසේ භාවිතා කරන්නා ස්ත්‍රී හෝ පුරුෂ හෝ ගිහි හෝ පැවිදි සංඝ භාවයේ පොබවන තමන්ගේ සංඝයේ තමාට කරුණ කරගත් කෙනෙක් නොවන්නේද? දැන් කල්පනා කරන්න වෙනවා මේ තෙරුවන මෙසේ සරණ කරගන්නේ නම් සසර ගමනේ දුක්ඛෙන් මිදීම සිදුවන නිසා සතර විසාවෙන් සදා පැමිණෙන අය උදෙසා පූජා කරන ආරාමයකට වඩා ආරාමයක් පූජා කිරීමට වඩා මේ තෙරුවන් සරණ යාම උතුම් වන්නේ දැන් අපි දන්නවා. තොන් මේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ක චෛත්‍යානි මනුස්සා බය තද්දිතා පුතග්ජන මිනිසුන් ගියෙන් තැතිගෙන තමන්ට ඇති වෙන ගැටළු විසඳා ගැනීම සඳහා පර්වත වන ආරාම ගස් චෛත්‍ය සරණ යනවා. එදා සරණ ගියා ඒවා අදත් සරණ යයි ඉන්නවා. අදත් තමන්ට ඇති වෙන ජීවන ගැටළු විසඳා ගැනීම සඳහා බෞද්ධයයි කියන අය පසුම් මරා බිලි පූජා කිරීම සඳහා ඒ බිලි පූජා පවත්වන ස්ථාන තැන්වලට පවා යන බව ලැජ්ජා නැතුව යන බව පැහැදිලි කරන ලබන්නේ ඒ ස්ථාන භාරෝමයේ ඉන්න අය. කිසිදු සතෙකුගේ ජීවිතයක් තුර කිරීම තමන්ගේ ජීවිතය ගලගෙන ගලවා ගැනීම සඳහා නුසුදුසු යවල වයිගදාල බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝද මේව කරන්නේ එහෙමද? බුදු සරණේ උණුසුම පොඩ්ඩක්වත් ගැලුනේ නැති නිසා ඉන්නේ මෝඩකම් කරන්නේ. එහෙනම් මේ තංකෝ සරණංකේ මං මේ තං සරණමුත්ත මං මේ සරණ සම්පූර්ණ දුක බයෙන් අත නිවීමක් දෙන්නේ නැහැ මේ දස්දල් පරවක තරණ යාම. ඒ සරණ උතුම් වන්නේ නැහැ. ඒ තං සරණේ තං සරණ මාදම්. ඒ සරණ යාමෙන් සියලු දුකින් මිදෙන්නේ නැහැ. හැබැයි ඒ සරණ යාම තුන මිනිහර සතන් දිලි පූජා කරනවා තානිකුත් පුද පූජා තුන තමන්ගේ මත්යෙන් දෙකම් ශාරීරික මානසික සහනයක් ඇති වෙන බව මේ සබහන් කරනවා. ඒක සරණයන් දෙපා කියන්නේ ධර්මයේ නැති සමාජයක ධර්මයේ පරමත ගන්න බැරි සමාජයක අර කැලේ වස් නැති ගහේ කැලේක පුත්‍රි ගහක් ගහක් කියලා කියනවා වගේ ඉතින් මොනවයි හරි එල්ලෙන්ද වෙනවා. ඒ වගේ සියෙන්ස අවශ්‍ය වෙන කිසියම් ආකාරයක අර කිසේ රදේට කොත්තිමාරු කිරීම හා සමාන සහනයක් දෙන නිසා. එතන තේරුම් ගන්න හරියටම කිසේ රදේට කොත්තිමාරු කරාට කොට්ටයක් පිරාන නිසා පොඩි කනස්මක් දැනෙනවා. යලිත් කොට්ටයක් වෙන ප්‍රතිචාර දැනෙනවානේ. මේ දුක හඳුනා නොගත් අය දුකින් අදම වෙන සඳහා මේ පුදුම්කම භාවිතා කරනවා කරාවි ඉදිරියට පුදුම් සමාජයක් තියෙන විට. නමුත් බුදුන් වහන්සේ වදාරනවා නේතං කෝ සරණං ඒ සරණ සම්මේපා. ඒක උතුම් වෙන්නේ නැහැ. ඒක දුක නිඳ නිරෝධ වෙන්නේ නැහැ. ඒ සියලු දුකින් මිදීමක් වෙන්නේ නැහැ. අන්න එතෙන් ඊළඟට ගන්නවා. යෝච යමෙක් බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ යම්කිසි පුද්ගලෙක් බුද්ධංච පංචස්කන්ධය අනාත්මය ධම්මංච සියලු සංස්කාරයන් යනින් දුක්ඛ අනාත්මය සංඝංච ඉක්සුවිස්සෝ ඉක්සුනි හෝ පාදුක පාජිතාවපින් මෙසේ බැලීම සංඝයයි එසේ බලන්නා සංඝයයි ඔබ පැත්තකට වෙලා ආයමදන බුදු ධම්ම සංඝ කියලා රත්නාත්‍රයක් ඉස්සරහින් තියෙන වඳිනතාවකල් ඔබ අනුන්ට වඳිනවා ඔබ මේ සංඝ භාවයට ඇතුළත් කරොත් එහෙම ආයි කාටවත් බඳින්න කෙනෙක් නැහැ. ඔබත් ඒකයි කිසිමක බාටපත් වෙනවා. එතකොට ඔබ ඔබේ සංඝේ සරණ කර ගන්නවා. එතකොට ඒ සමාඩ තමා පිළිපද කර ගැනීමක් නෙවෙයිද? බුදුන් වහන්සේ වදාළේ කාගේවත් සරණයන් දෙපා තමා සරණ යන්න කියලා නේද? ඒ නිසා තමෙක් මේ කියන ආකාරයට බුදු ධම්ම සංඝ කියන රත්නත්‍රය වටහා ගැනීම තුළ ඊළඟට පෙන්වනවා. සත්‍යාරිය හරි සත්‍යානි සම්මාන පඤ්ඤාය දැන් මේ දරුවන් තුළ ඊට පස්සේ අපට පේනවා ආරි සත්‍ය. නුලින් දකින්න පුළුවන් වෙනවා. දුක්ඛං දුක්ඛ සමුප්පන්නං දුක්ඛස්ස චතික්කම හරියක් සත්‍යං විකම්මග්ගං දිට්ඨෝ සමදාන. දුකත් දුකට හේතුවත් දුක නැති වූ තැනක් මාවතත්. කුමක්ද දුක? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයේ 15 වෙනි විතය සමාත ඕන හැටියට පාලනය කරන්නට තුළ මම නම් මුලාවක් හදා ගැනීම තුළ මම ලෝභ දේශ මොහ බවට පත් වෙනවා. ලෝභ දේශ මොහමයි මම, රාග දේශ මොහමයි මම. එනිසා ලෝකේ සමග ගැටෙනවා හැම මොහොතකම. අන්න මුල් එතනයි දුක. මේ දුකට හේතුව බාහිර ලෝකේ තියෙන ධර්මතාවයන් නෙවෙයි. අර මා ඉස්සල්ලා කියපු කතාවේ ඇඟිල්ල නෙමෙයි ප්‍රශ්නේ ඇති කළේ. ඇඟිල්ල මොකක්වත් නැහැ. ඇඟිල්ල දෙස බැලුවොත් න ආධාර්ශනිකයයි බුද්ධ රත්නය කියලා ගත්තා. ඇඟිල්ල දෙස බැලුව මොඩියා තමයි අනුපාඩුවක් කොටගත්තා. මේමයි මේ සමාජයේ බාහිර ලෝකේ තියෙන දේවල් ආශ්‍රයෙන් අපු විසින් මේ ලෝකයේ බෙදාගෙන අපේ සිතේ හට ගන්නා වූ කලහය අවුල හටගන්නවා. දැන් මෙන්න මේ தත්ත්වය හේතුව මේ දුක්වලට හේතුව මම මේ පෞද්ගලිකව හදාගත්තා වූ ලෝකයක් මට පිළියෙ. නැති වූ තැන බාහිර ලෝකේ නාසකිරීම නෙමෙයි මම නම් මුලා වුණ නැති තැන. ඊට මාර්ගය මේ ස්කන්ධ පංචකයන් හට ගන්නා විට මම මගේ මගේ කොට ගන්නවා නම් එතන සම්මානනේ නිත්‍යා තියෙනවා. ඒ නිත්‍යා වලින් ඉවත් වීමේදී හැම විටම අනා මේ සම්මා භවතපත්. මේ සම්මා භවතපත් වීම භාවිතයේදී මෙන්න මේ වගේ තත්ත්වයන්ට එනකොට අපිට කියන්න වෙනවා ස්කන්ධ පංචකයන්ගේ අනාත්මය තේරුම් ගත්ත පෙරවන් හඳුනාගත්ත ශ්‍රාවකෙක් බවට පත් වෙනවායි කියලා. දැන් අර පුංචි කාලේ සිහු පෙරවන්ද මේ පෙරවන්ද වඩා වටින්නේ මේ පෙරවන් තරණ අපිට කරගන්න ප්‍රඥාවන්තින් පුළුවන් දෙයක්ද කිනකෝ තේරුම් ගන්න පුළුවන්. දැන් තේරුම් ගන්න එහෙමනම් මෙන්න මේ කරුණ. මේ බුදුරජාණන් වහන්සේ වදාළ පෙරවන් ආර්ය සත්‍යක පෙරවන්. මේ ආර්ය සත්‍ය පෙරවන්ෙහි බුදුන් වැඩ ඉන්නේ ඔබේ හදවතේ. ධර්මයේ තියෙන්නේ ඔබේ හදවතේ. සංඥාවන්නේ ඔබ. ඔබේ අපමණ ශරීරයෙන් ලෝකේ දක්වා ගන්නයි කියලා ධර්මපිටිය තුන් පොළක ඉන්න බුදු ධම්ම සංඥාන් කටි ගැඳගෙන ඉන්න තාක්කල් ඔබ පුතන් යන භාවයෙන් නිදෙන්නේ. ඔබ මේ තුන් පොළ ඔබේ හදවතේ හට ගන්න ඇති කරගත් දවසට ඔබ ඒ ප්‍රතිපත්ති පූජාවෙන් පුදා කෙනෙක් බවට පත් වෙනවා. දැන් ඔබට මේක තේරුණ දවසට ඔබ ආර්ය පුද්ගලයෙක් බවට පත් වේවි. අර සංඝ කියන ගුණයට අයිති පුද්ගලයෙක් බවට පත් වේවි. ඔබට තව කරන්න වැඩ තියෙනවා. දැන් කාමරාග ව්‍යාපාද තුනී කරන්න තියෙනවා. දැන් කාමරාග ව්‍යාපාද විනාශ කරන්න තියෙනවා. ආර්ය ප්‍රතිපදාවේ සතරදාගාමි අනාගාමි කියන උසස්වින් හම් වෙන්නේ මේ නිරන්තරයෙන් මේ ඉමේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යක දුක්ඛතව අනත්තව යෝනිසෝ මනසිකරන්තෝ කියන මේ පංච උපාදානස්කන්ධයක් හටගන්න වෙලාවට මම වගේ මගේ ආත්ම වෙනට අල්ලා නොදැනීමෙන් අනිත් දුක්ඛානාත්ම අපේ නැතිවෙන්න යම් හැරෙන එක නැතිවෙන්න හරිනේක ඒ නැතිවෙන්න හැරීමේදී තණ්හාම සිතුරුන විශ්ය වෙනවා ඒ තණ්හාම සිතුරුන විශ්ය වෙනේකට තමයි කියන්නේ ලෝභක්ඛය ද්වේෂක්ඛය මෝහක්ඛය භාවනාවේ ප්‍රතිඵලයෙන් මේ ලෝභ දේශ මොහයන් සේවීම විනා යටකිරීම හෝ සැඟවීම විය යුතු නැහැ එන්න මේ ගමන් මඟට එන්න අප මේ ගමන් මඟ තේරුම් අරගෙන යමින් සිටිනවා අප අනුගමනය කරන දේ ඔබට කියනවා බණ කියනවා කියලා කියන සාදු කියලා දෙවර යන්න කියන දෙයක් නෙවෙයි බණ කියනවා කියලා කියන තේරුම් ගත්ත කියන අයට වටහා දීම ඒක බොහොම ආදරයෙන් ගෞරවයෙන් කරන දෙයක් වටහා දෙමින් ඔබත් මේ සමාජයේ දුක් නැති කරන්නා වූ බුද්ධයින් බවට පත් වෙන්නේ ගොන්නට ඇතුළත් වෙන්න භික්ෂුව භික්ෂුණී උපාසක උපාසිකාවතෙන් මේ සංඝ ස්වභාවය නියෝජනය කරන්න අලුගොසුන් මේ ලෝකෙන් අඩු කරන්ත වෙනවා කලයේ පාලුවන් මේ ලෝකෙන් අඩු කරන්ත වෙනවා. සිය දුසකයන් මේ ලෝකෙන් අඩු කරන්ත වෙනවා. කරපම් කරන්නම්. දේපල ගසාසන්නම් තෞද්දික රාජ්‍ය නෝන් ඉන්න තාක් කල් මේ දුක් තෞදස්කත් වෙලී. ඔවුන්ට මේ දහම් ඇට අහන්ත හම්බ වුණත් ඔවුන් ගැළු පාඩුවන් හදා ගනීවි. අන්නේ විදිහටයි මේ ගැටුම් බාහිර වශයෙන් අවම වෙන සමාජයක් හදන්න පුළුවන් කමක් තිබෙනවා. අපට මේ සඳහා සමාජයේ යොමු කළ හැකි ධර්මයේ තේරෙන ප්‍රඥාවන්තයින් හඳුනාගෙන ඔවුන්ට මේ ධර්මයේදී ඔවුන්ගේ අනුගාමිකයන් බවට පත් කිරීම. එසේ අනුගාමිකයන් බවට පත් කරන්න බැරි අයට තමයි මේ රටේ ලෝකයේ මහජනයා විසින් පාලකයෙක් හදලා නීතියක් හදලා වෙලා තියෙන වැරදි කරන අයට දඬුවම් දෙන්න පාලනය කරන්ත. ඒ වගේම ඔවුන් පාලනය කිරීම ඔවුන් සතුදයක්. මේ ව්‍යාකාරම පාලනයේ ලෝකෙට තියෙන්න ඕන කියලා පිළිගන්ත වෙනවා. අග්ගඤ්ඤ සූත්‍රය ඔබ කියවලා තියෙනවා නම් අග්ගඤ්ඤ සූත්‍රයේ පාලකයා හැදුවේ ජනතාව. පාලකයා හදලා තියෙන්නේ මොකටද? බහුතර සාමකාමී ජනතාව සතු අස්වැන්න හොරෙන් භුක්ති විඳිනවා. ඒක වළක්වා ගන්න බැරි නිසා ඔවුන් අන්නයට කරදර කරන අය. සාමකාමී බහුතර ජනතාවට කරදර කරන අයට දඬුවම් දෙන්න පාලකයා හදලා තියෙන්නේ. එදත් අදත් ඉදිරියටත් එමනම් සාමකාමී ජනතාව වෙනත් අලුගෝසුන්ගෙන් මරණයට පත් වෙන එක වැළැක්වීම සඳහා මේ නීති ක්‍රියාත්මක වෙතුයි කියන එක අමුතු ගැඹුරු කරුණක්. මෙන්න මේ සත්‍යයන් තේරුම් ගන්න. ඒ පාලකීන් විසින් නීති විසින් මේ කරාවි. අපි ධර්මයේ තේරුම් කරලා දෙමින් ධර්මයේ සරණින් ප්‍රඥාවන්තයින් මේ අපරාධ වලින් මුදවාගෙන ඔවුන්ට මෙලව දීන අපි අපාගත දුක වෙනුවට දිව්‍ය ලෝක සැප වෙනුවට තෘෂ්ණාව නැති වූ තැන සුවය ලබා දෙන්නට උත්සාහ කරමු. ඔබත් මේ කොටස් කරුවෙක් වෙන්න. ඔබත් බොහෝ උත්සාහ කරන්න. ඔබත් මේ ධර්ම දේශනාවන් තවන් දෙන්න කියලා අන්නයිට කියන්න තවන් දීම තුළින් ඔවුන්ට තේරුම් ගන්න කියන්න. අන්න මේ විදිහට අපි මේ පිරිස මේ බුදු පිරිස වැඩි කරගනිමු. විශේෂයෙන් මේ කාරණේදිම අවසන් වශයෙන් මතක් කරන්න දෙයක් තියෙනවා. මා මේ ධර්ම දේශනාව කරන්නේ VIP පෞද්ගලික නාලිකාවේ හරමා විසින් කරන ලබන 40 ධර්ම දේශනාවක්. පෞද්ගලික නාලිකාවක ගුවන් කාලයක් තම රුපියල් 2,02,000ක් 150,000ක් විතර වටිනවා. මේ VIP ගුවන් විදුලි නාලිකාව ආරම්භ කළ එන්ඩෝල් ආයතනය සභාපතිතුමා. මේ VIP ගුවන් විදුලි නාලිකාව කිඹුල් දේශයට යොදා ගන්නෙ නැහැ. බෙන්දුල් ආයතනයේ ආදායමින් මේ මුත්‍ති මේ විදම ධර්ම ලබන්නේ පාලනය කරන ලබන්නේ. එහෙනම් එතුමන් අසු පිළිබඳ යම් කිසි වැටහීමක් ලබාගෙන අපට ඇතිතරම් මේ ධර්ම කරුණු පැහැදිලි කිරීමට මේ ගුවන් කාලයේ ලබා දීලා තියෙන අවකාශය ලබා ගැනීමක් කිසිදු ආඩම්බරයකින් තොරව කිසිදු ආයතනයකින් තොරව. ඒ නිසා ඔබට නිරන්තරයෙන් කර මේ ධර්ම දේශනා අහන්න. ඒ නිසා මම එතුමන්ට මේ 40 ධර්ම දේශනාවලියවත් මේ ස්තුතිය පුද කරන්ට වෙනවා මොකද ගුවන් කාලයක් අපිට ලබා දෙන පිළිබඳව. එනිසා ඒක මම මේ කරගෙන යන සත්කාරය ඔබ හඳුනා ගන්න. ඒ හඳුනා ගැනීම තුළින් ඔබට පුළුවන් වෙයි මේ ධර්ම දේශනාවන් තවදුරටත් ව්‍යාප්ත වීම සඳහා නම් මේ බුදු ගුවන් විදියක් තියෙන්න වෙනවා. ඒ නඩත්තුන් තේමාවක් පවතින්නේ ඔබේ ජීවිතයට අදාළ වෙන්නා වූ සෞඛ්‍යට අදාළ වෙන්නා වූ එහෙම නැත්නම් දේශීය වශයෙන් පරිවර්තනයට අදාළ වෙන්නා වූ එතුමන් විසින් දැහැමි නිෂ්පාදනය කරන ලබන ඒ වින්ඩෝල් නිෂ්පාදන භාවිත කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒත් මේ ආකාර එක ආකාරයකට මේ ධර්මයන් ප්‍රචාරය කිරීමට උදව් වෙනවා උපකාර වෙනවා. එනිසා අපට අවකාශය ලබා දුන්නා වූ අධිපතිතුමන් වෛද්‍ය ගහන්සත් ගොඩකන්දතුමන් ඇතුළත ඇති සියලු කාර්ය මණ්ඩලයකට අප මේ ඉදිරියට සලසා දෙන්නා වූ ප්‍රම ගෞරවයෙන් නිසි බවස්තාවන් සලසා දෙන්නා වූ සියලු කාර්ය මණ්ඩලයකට මම මේ මොහොතේ අනිවාර්යෙන් ස්තුතිවන්ත වෙනවා. එසේනම් මේ ධර්ම ශ්‍රවණයෙන් අපි අද මතක් කළේ ඔබ දකිනා පෙරුවන් අර වේලාම සූත්‍රයේ සඳහන් වුණා වූ සතර විසාවෙන් වඩින්න අයට ආරාමයක් පූජා කිරීමෙන් ලබන ආනිසංසයට වඩා ආනිසංසදායක පෙරුවන් වන්නේ මේ මාස් හැදිරි කළු පෙරුවන් කියන එක තේරුම් ගන්න. තේරුම් ගැනීම තුළින් ඔබට සැබෑ පෙරුවන් ඔබේ හදවත තුළ වැඩෙන්නේ, ඒ පෙරුවන් ඔබට සරණ වේවි, ඒ පෙරුවන් ඔබේ සියලු දුක් නැති කර දමාවි. එසේ කර ගැනීමට ඔබ හැම දිනාත ප්‍රඥා යස විවර කර ගැනීම සඳහා මෙම ධර්මානුශාසනාව උපයෝගී වේවායි කියන සුභාශිංස මෙත් ප්‍රාර්ථනය කරමින් ධර්මානුශාසනාව මෙපොන්තුන් සමාප්ත කරන ලබනවා. සෑම දිනාතම පෙරුවන් සරණයි. එම ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ කෑගල්ල පුස්සැද්ද ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද පිළිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.